සංසාර සාරෝග විනිතනි සන්නේත සාතං සුචිසාර දේසං සන්දේර කං සන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසික පාපනාසං සංනාපදංසින් අතබෝර පාසං සංපාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්දහානං සීල දනං හිරියොත්තප්පියං දනං සුත දනං ච චාගෝච පඤ්ඤාවේ සන්ත මන්දනං යස්ස ඒතේ දනා අත්ති ඉත්තියා පුරිසස්ස වා අදලින්දෝති තං හෝති අමෝගං තස්ස ජීවිතන්ති ගෞරවනීය අපේ චන්දරත්න හාමුදුරන් වහන්සේගේ නාමයෙන් සදහැවත් වාසනාවන්ත පින්තුනි හිස්පීරියා පාරමිතා බෞද්ධ විහාරස්ථානයේහි මේ 2025 වර්ෂයේහි වස් සමයේ සිදු කෙරෙන පින්කම් මාලාවෙහි එක් අංගයක් විදිහට අද මේ නිකිණි පුන් පොහෝ දිනේ නිමිති කරගෙන පින්තුන් දුර පැහැරින්දලා විහාරස්ථානයේ රැස් වෙලා ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. පින්තුනි බුදුබණ අහන ලැබෙන අවස්ථාව අපේ ජීවිතයේහි ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකන්නට. මේ අවස්ථාව ලබා ගන්න පින්තුනි අපි සතර හුඟා පින් කරලා තියෙනවා. මේක නිකන් ලැබුණේ නැහැ. මේක ලැබුණේ එකහටකින් අපට සුගතියක් ලැබෙච්ච මොහොතක මේක ලැබෙන්නේ. සුගතියක් ලැබුණට විතරක් මේක ලැබෙන්නේ නැහැ. ඒ සුගතියේ ඉතාම කල්පාන්තරයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් තියෙන සමයක බුද්ධෝත්පාද කාලයක අපට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක් තමයි අප මේ ලබාගත් මොහොත. ඒ ධර්මය ඇහෙන මොහොත උනත් පින්නතුනි බොහෝ දෙනාට ඒ ධර්මයේ ප්‍රයෝජන ගන්න තරම් මානසිකත්වයක් නැහැ. විවිධ ප්‍රශ්න, ඇතැමිට ශාරීරික ආබාධ, ඇතැමිට ආර්ථික ප්‍රශ්න, ඇතැමිට තමන්ගේ ළඟම ඥාතීන්ගේ ප්‍රශ්න, ලෙඩ දුක් ආදී බොහෝ කරදර නිසා සමාජයේ බොහෝ දෙනාට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. අන්නේ හැම දෙනාම අතුරින් ඔබ ඉතාම වාසනාවන්ත පිරිසක් කියලා සැලකන්න දුන්නතුනි. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන අහන්න ලැබෙන අවස්ථාව. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සඳහන් කරන්නේ සවනානුත්තරිය කියලා. අපේ දේශවන් වලින් අපි අහන වටිනාම දේ විදිහටයි ධර්ම ශ්‍රවණය සැලකන්නේ. සවනානුත්තරිය. අන්නේ ධර්ම ශ්‍රවණී කිරීම සැලකන්නේ විමුක්තායතනයක් විදිහට. අපේ හිත කෙලෙස්තුන්ගේ මිදෙන අවස්ථාවක් විදිහට. කෙලෙස්තුන්ගේ හිත මිදෙන අවස්ථාව පහක් වෙන ධර්මයේ සඳහන් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව, ධර්ම දේශනා කරන අවස්ථාව, ධර්මයේ සජ්ජහානය කරන අවස්ථාව, ධර්මයේ මෙනෙහි කරන අවස්ථාව, භාවනා කරන අවස්ථාව. එතකොට මෙන්න මේ අවස්ථා පහම හිත කෙලෙසුන්ගෙන් මිදෙන නැත්තම් මාර්ගඵල ලැබෙන අවස්ථා විදිහට සැලකන්නේ. දැන් මේක හොඳට අවධානයෙන් අහන්න. දැන් ඔබ අහපු ප්‍රශ්නකට උත්තර මෙයන්නේ. දැන් මේ කාරණා පහෙන් එකක් තමයි භාවනාව කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය විමුක්තායතනය, ධර්ම දේශනා කියන විමුක්තායතනය, ධර්ම සජ්ජායන විමුක්තායතනය, ධර්ම මෙනෙහි කිරීම විමුක්තායතනය, භාවනා කිරීම විමුක්තායතනය. එතකොට මේ පහෙන් මොනම කරත් වන්නට ඕනේ මොකද්ද? සති සම්පජානිය දිනුවීමයි. සිහිය සහ නොවන දිනුවීම තමයි මේ කරුණු පහෙන්ම සිද්ධ වෙන්නේ. අපි හරියට මේ කරුණු පහෙන් කොමන හෝ කරුණක් කරන වෙලාවකදී සතිය සහ සම්පජඤ්ඤය සිහිය සහ නොවන කියන කාරණා දෙක දිනුනොතින් ඒක සැබවින්ම භාවනාවක් වෙලක් තියෙනවා. යම්කිසි කෙනෙක් හිතනම නිවන් දකින්න නම් භාවනා කරන්න ඕන කියලා. ඇස් දෙක පියාගෙන ඉන්න ඕන කියන එක තමයි බොහෝ දෙනෙක් භාවනා විදිහට සැලකන්නේ. පින්නතුනි ඇස් දෙක අරගෙන ඉන්නවද ඇස් දෙක පියාගෙන ඉන්නවද කියන කෙනෙක් අදාළ වෙන්නේ. ඒ තමා කරන දේ කරන වෙලාවේදී තමන්ගේ සිහිය තමන්ගේ නුවණ කොච්චර දින වෙනවාද කියන කාරණේ තමයි අදාළ වෙන්නේ. එහෙදි විශේෂයෙන්ම සතර සතිපට්ඨානය දිනනට ඕන, සත්‍යබෝධයන් වැඩෙන්නට ඕන, ආරසංගික මාර්ගයේ කාරණා සම්පූර්ණ වෙන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නැත කියලා. බණ ඇසීමත් භාවනාවක් විදිහට සැලකන්නේ. අන්නේ භාවනාව ධර්මදේශනාව භාවනාවක් වෙන්න නම් හොඳට සිහිය සහ නොවන ඒ ධර්මදේශනා තුළදී තියෙන වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩි පිරිසක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක අරගෙන බණ අහන වෙලාවෙදී. අන්නේ බණ ඇසීමම භාවනාවකුත් වෙලා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලබලා තියෙන්නේ කොයි වෙලාවද දන්නවද? ධර්ම දේශනා කරනකොට. ස්වාමීන් වහන්සේ පුතාගෙන කෙනෙක් විදිහට ධර්මාසන ආරූඪ වෙනවා. ධර්මාසනයෙන් බැහැල යන සෝතාපන කෙනෙක් විදිහට. ධර්මාසනෙට එනවා කේමක හාමුදුරුවනි අය ධර්මාසනයේ වාඩි වෙන අනාගාමි කෙනෙක් විදිහට කේමක සූත්‍රය කියවලා බලන්න ධර්ම දේශන අවසානයේදී 60ක් පමණ වූ ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලැබුවා ධර්ම දේශනා කරපු කේමක භික්ෂුන් වහන්සේ සමගම කියන 61 දිනක එක අවස්ථාවකදී නිවන් දැක්කා. ශ්‍රාවකයෝත් ඒ දේශනාවෙන් නිවන් දැක්කා. ධර්ම දේශනා කරපු දේශකයන් වහන්සේ අනාගාමී ස්වාමීන් වහන්සේ කේමක හාමුදුරුවෝ ධර්ම දේශනා නිමාට පත් කළේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. ධර්ම සත්‍යයනේ සතර සතිපට්ඨානයේ සත්‍ය බොජ්ජංග දස සංඥා මේ වගේ කරුණු සජ්ජායනා කරන වෙලාව නිකන් සජ්ජානයක් නෙවෙයි අට්ටිකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ කියපු විදියට හොඳට සිහි නොවන ඇතුව ඒක සිද්ධ කරනවා නම් ඒකම විමුක්තායතනයක් වෙනවා. යන ධර්මය මෙනෙහි කරන අවස්ථාව. ධර්ම කරුණු තම අසා දැනගත්තු ගේම මෙනෙහි කරනු නිතරමයි. චතුරාර්ය සත්‍ය, සතිපට්ඨානය, සත්‍යබෝධංග, සීල සමාධි ප්‍රඥා මේ කරුණ තමයි නිතරම ඔළුවේ වැඩ කරන්නේ මෙනෙහි කරන්නේ මේ ටිකේ. මේකත් එක්කත් නිවන් දකින්න පුළුවන්. අනිත් කාරණය තමයි භාවනාව සමථ විදර්ශනා භාවනා ඍජුවම වැඩි වීම. සමථේ වැඩි වීමෙන් නීවරණයටපත් වෙනවා. නීවරණයටපත් වුණාට පස්සේ සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පරිණාති කියපු විදිහට ඒ සමාධිමත් චිත්ත සිතෙන් තමා කලින් අසහා දැනගෙන තිබුණ චතුරාර්ය සත්‍ය නොනින් මෙහි කරන අවස්ථාව. මෙන්න මේ අවස්ථා පහම ධර්මාබෝධය කරන අවස්ථාව. මේ අවස්ථා පහම භාවනා කියලා ගන්න පුළුවන්. භාවනා කියන වචනේ කොතෙක් දුරට අර්ථවත් වෙනවාද කියන එක තීරණය වන්නේ ඒ කාරණේදී තමන්ගේ සිය සානුවන කොච්චර වැඩෙනවාද කියන කාරණේ මත. නැත්තම් භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන හිටි විතරක් ඒක වෙන්නේ නැහැ. ඇතැම් විට නිින්ද යන්නත් පුළුවන් නේද? එහෙම වුණා කියලා භාවනා වෙඩෙන්නේ නැහැ. භාවනාව කියලා කියන්නේ සතිය සම්පඤ්ඤාණය වැඩෙන අවස්ථාව. ඔනෙක ප්‍රශ්නකට කෙටියෙන් උත්තර දුන්නා. ඊළඟ ප්‍රශ්නය තමයි ධර්ම දේශනාවක් අප කොහොමද තේරුම් ගන්න කියන කාරණේ. අප අහන ධර්ම දේශනාව තුළදීම අපේ ලෝභ, ද්වේෂ, මෝහ අඩු වෙන්නට ඕන. අපේ හිතේ ශ්‍රද්ධාව දිනු වෙන්නට ඕන. අප මේ අහන ධර්මය පිළිපදින්න දැඩි වීර්යයක්, අභ්‍යන්තර අභිප්‍රේරණයක්, inner motivation එකක් ඇති වෙන්නට ඕන. මෙන්න මේක තමයි ධර්ම දේශනාවක තියෙන ලක්ෂණය. එවාගේ මේ ධර්ම දේශනාවේ එක එක පදනම් තියෙනවා. එක එක මට්ටම් තියෙනවා. දැන් වැංගපටි සූත්‍රය ගත්තොත් එහෙම ගන්න පුළුවන්. ඒ වගේම මංගල සූත්‍රය ගත්තත් එහෙම කරුණු ගන්න පුළුවන්. ඒ ධර්ම දේශනාවලදී මෙලව ජීවිතයේදී අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, සදාචාරය කියන මෙන්න මේ කරුණු දිනු වෙන විදිය ධර්ම දේශනක් තියෙනවා. ඒක බුදුදහම තුලක් තියෙනවා. වෙනත් ආගම් දර්ශනවලත් යම්සි ප්‍රමාණයකින් විස්තර කරනවා. අධ්‍යාපන විද්‍යාව, මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව වගේ සමහර විෂය ධාරාවලුත් මේ කරණා කියනවා. ඒක ධර්ම දේශනාවල එක්තරා මට්ටමක්. හැබැයි මේකෙන් විතරක් සැබෑ ලෙසම ධර්ම දේශනාවක්ද කියලා අපිට තේරුම් ගන්න බෑ. ඒක තවත් ගැඹුරට යනවා. ඊළඟ පියවර තමයි මේ අහන ධර්ම දේශනා තුළින් තමන්ගේ මේ ජීවිතයේ නැන්නම සතුට වැඩි වෙන්නට ඕන ආධ්‍යාත්මික සතුට. ඒ විතරක් නෙවෙයි මේ අහන ධර්ම තමා මරණයෙන් පස්සේ සුගතිගාමී වීමේ වැඩපිළිවෙලට අදාළව නැත්තං දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දිනු වෙන විදි අනුශාසනාවක් වෙන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් කාම ඡන්දාදී පංච නීවරණ දුරු වෙන විදිහේ දේශනා වොන මේ දේශනාව තුළින් අපි අහන්න. වෙනත් විදිහකින් කියනවා නම් සමතේ දිනු වෙන සමත භාවනා දිනු වීමෙන් තමයි කාම ඡන්දාදී නීවරණ යටපත් වෙන්නේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ අපේ සිත කය දෙකේ තියෙන දුබල බව, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ අඩු වෙන මට්ටමේ දේශනාවක් වෙන්නට ඕන අපි අහන දේශනාව. හැබැයි මෙතනනුත් තීරණය කරන්න බැහැ නියම දේශනාවද කියලා. ඇයි ඒකට හේතුව? සංයුක්තනිකායේහි මහා වග්ගයේහි මෙත්ත කියලා සූත්‍රයක් තියෙනවා බොජ්ජංග වග්ගය. ඒකේ එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් වෙනත් අන්‍ය තීර්ථක ආශ්‍රමයකට දිනයක් ගියා. උදෑසන පින්ඩපාත කරන්න යන වෙලාවේදී කලින් වෙලා තිබුණා වේලාසනේ වැඩි මේ හාඳුරු කරේ වෙනත් ආශ්‍රමයකට ගියා. ගියපු වෙලාවේදී අය බොහොම සුහදව මේ හාඳුරු පිළිගත්තා. පිළි අරගෙන ආසන පනවල වාඩි කරවල කියනවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ඔබ වහන්සේලාගේ සංස්රුවරේ වෙච්ච බුදුරජාණන් වහන්සේත් මෛත්‍රී කරුණා මුදිතා උපේකා කියන සතර බ්‍රහ්ම විහරණ දේශනා කරනවා පංච නීවරණ දුර වෙන විදිහට අපිත් ඒකමයි දේශනා කරන්න කියන්නේ. එනස අපි දෙගොල්ලම සමානයි කියන්නේ. මෙයාස් කාවේදී මිහාඳුරට උත්තරයක් දීගන්න බැරි වුණා. දැන් බලන්න මෙන්න මෙතනින් කිසියම් විදියක බුදුදහමත් වෙනත් ආගම සමාන වෙන අවස්ථාවක් තියෙනවා. සමත භාවනාව ධ්‍යාන මට්ටමේදී ඇතැම් ප්‍රමාණයකින් සමාන වෙන්න පුළුවන්. මේ හාමුදුරුව නැවත පුත්‍රයන් වහන්සේට අපිලයි සඳහන් කරන බුදුහාමුදුරුව දේශනා කරනවා. මහණෙනි ඔබට ඒ වෙලාවේ අහන්න තිබුණා පංච නීවරණ විතරක් නෙවෙයි කුමක් පරම කොටද කුමක් අවසාන ඉලක්කය ෆයිනල් ගෝල් එක විදිහට තියාගෙනද ඔබ මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්නේ කියලා ඒ අන්නේ තීරතියන් කියන්නේ ඔබට අහන්න තිබුණා කියලා බුදුහාමුදුරුව ප්‍රශ්න කළා. මෙන්න මෙතෙන්දී බුදුදහම සහ අනෙත් ආගම් අතර තියෙන වෙනස ඊටම පැහැදිලි වෙනවා. මොකද්ද? එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමත භාවනාව නැත්තම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩලා ඒ තුලින් හිත සමාධිමත් කළ නවතින්නේ නැහැ. අන්නේ සමාධිය භාවිත කරලා බුද්ධ ශ්‍රාවකය මොකද කරන්නේ? සත් බොජ්ජංග වඩනවා කියලා. සති සම්බොජ්ජංග, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. ධ්‍යාන වලින් ලබන පීතියකුත් තියෙනවා. ධ්‍යානාංගයක් විදියට. විතක්ක, විචාර, පීති කියලා ධ්‍යානාංගයක් තියෙනවා. වෙනත් ආගම්වලගේ ප්‍රීතිය එතනින් අවසන් වෙන ධ්‍යානාංගවල. බුදුදහමේ ප්‍රීතිය කොතනද යන්නේ? බොජ්ජංගවල අංගයක් තියෙනවා. සති සම්බොජ්ජංග, ධම්මවිචය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග. පීති සම්බොජ්ජංගයේ මට්ටමටම යනවා. වෙනත් ආගම්වල ධ්‍යාන වඩනකොට උපේක්ෂාවක් තියෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා උපේක්ෂා මට්ටමක් එනවා. බුදුදහමේ අවසානයේ මේ ඒකාග්‍රතාව උපේක්ෂාව නෙවෙයි. බුදුදහමේ උපේක්ෂාව කොතනද? වෙනත් ආගම්වල කියන උපේක්ෂාව ඒකාග්‍රතාවයේ හිතේ සමබර ගතිය ඕන් ඇතිවන්නේ උප්පාද ලෝකයේ තුල ඇතිවෙච්ච ලෝකයක් තුර උපේක්ෂා සාගත වාසය කිරීම. බුදුදහමේ තියෙන වෙනස මොකක්ද? බුදුදහමේ උපේක්ෂාව කොහෙද එන්නේ? අර සත්‍ය බොජ්ජංග වල සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා. අන්නේ උපේක්ඛා සම්බොජ්ජංගය දිවන්නේ ඇති ලෝකයක නිස්සබ්දව සමබරව මධ්‍යස්ථ වෙන්නේ නෙවෙයි. ලෝකයක් ඇති නොවන විදියට අනුත්පාද නිරෝධයට නාම රූප නිරෝධයට හිත තියලා නිරුද්ධ වෙච්ච ලෝකේ දැකලා අන්නේ ලෝකේ දැක්කාම උපේක්ෂාව තමයි බුදුදහමේ ගැඹුරින් දේශනා කරන්නේ. මෙන්න මේ අපි දේශනා කළේ තමා නිවර්දිව දහමක් අහනවා නම් අන්න ඒ දහම තුල තියෙන ඕන ලක්ෂණ ටික මේ කතා කළේ ඉතාම කෙටියෙන්. දැන් මේ වගේ කාලෙක ලොකෝ ගැටලුවක් ශ්‍රාවකයන් විදියට ඔබට සැබෑ දහමක් හොයාගෙන යන්න කොහොමද කියලා. බොහෝ තැන්වල කියනවා අහවල් කෙනා ධර්ම විරෝධී කියලා කියනවා. අපිට ධර්ම විරෝධී අය හොයන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සැබෑ ධර්මය මොකද්ද කියලා අපි තේරුම් ගන්න එකයි වැදගත් වෙන්නේ. අපිට එතකොට කොහාට ගියත් තේරෙනවා මේ දේශකයන් වහන්සේ සැබෑ ධර්මයද දේශනා කරන්නේ සහ ඒ දේශනාවේ කොයි මට්ටමෙන්ද මේ තැනැත්තා සඳහන් කරන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් දාන සීල භාවනා කියන දේවල් වෙන්නත් පුළුවන්. ධ්‍යාන මට්ටමට හිත දිනු කරන්න වෙන්නත් පුළුවන්. දුකේ හට ගැනීම හා නිරෝධය දේශනා කරලා සම්පූර්ණම දුකේ නිදහස් වෙන මාර්ගය දේශනා කරන්න වෙන්නත් පුළුවන්. හැබැයි මේ සඳහා අපට දවසෙන් දෙකෙන් මේක තේරුම් ගන්න බෑ. අඛණ්ඩවම සම්මා දිට්ඨිය ලබා ගන්නට ඕන. ධර්ම දේශනා අහමින්ම තමයි තවත් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් තමා නිතරම දහමත් එක්කම වාසය කරන්න ඕන. කාලයක් යනකොට තමන්ට හොඳම ධර්ම දේශනා ටික ගුණ ගහනවා. හැබැයි තමන්ගේ අඛණ්ඩ උත්සාහයක් ඕනකමක් තියෙනට ඕන මේ දහම හොයාගෙන යන්න. එහෙම යනකොට කාලයක් යනකොට නියම ධර්ම දේශනා මොනවද නැත්නම් මොකද්ද කියන එක Tamanටම තේරෙනවා පින්නතුනි. හැබැයි මේක දවස් දෙකෙන් බෑ. අවුරුදු 5ක්, 10ක්, 15ක්, 20ක්, 25ක්, 30ක් අඛණ්ඩවම ධර්මයක් සමග ඉන්නට ඕන. සම්මා දිට්ඨිය ඇතිවන කාරණා පහක් දේශනා කරනවා. මන අධ්‍යක්මට සම්මා දිට්ඨියට උපකාරවත් බව ලබා ගන්න කාරණා පහක් දේශනා කරනවා. සෝතානුග්‍රහිතාට හෝති නිතර ධම්ම ශ්‍රවණය කරන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාට හෝති ඒ අහන ධර්මයේ තවත් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් සමග නිතර කතා කරන්නට ඕන. සීලානුග්‍රහිතාට හෝති සීලෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. සමථානුග්‍රහිතාට හෝති හිත සමාධිමත් කර කර තවත් අනුග්‍රහ ලබන්නට ඕන. විපස්සනානුග්‍රහිතාට හෝති විපස්සනාවෙන් උපකාරවත් බව ලබන්නට ඕන. නමුත් අපි සමාධිටි ලබගන්න යන්නේ කොහොමද? මේ පහෙන් කීයකින්ද? එහෙකින් විතරයි. අපි හිතනවා ඇහුවට පස්සේ ඔක්කොම වෙයි කියලා. ඇහුවට පස්සේ එක විට ඥානය පහළ වෙයි කියලා අපි හිතනවා. එහෙමයි පිටිය බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රඥා වුණා දිනු කරන් ආපු අය. ගාථාවේ පද දෙකක් තියෙනකොට මාර්ගවල ලැබුවා හිටියා. නමුත් අද වෙන කාලෙක පිනුතුන අපට එහෙම දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේගේ කාලේම සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයක් තිබුණා. යම් කෙනෙක් බණහනකොට ඒ තැනැත්තා පිළිබඳව ආසියානුසේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරියති ඥානය කියන විශේෂ ඥාන දෙකක් තිබුණා. ආසියානුසේ ඥානය කියන්නේ ඒ කෙනාගේ කොච්චර ආශ්‍රව අනුසේ වශයෙන් තියෙද කියලා බුදුහම දන්නා ඒ කෙනාගේ. ඉන්ද්‍රිය පරෝපරියති ඥානය කියලා කියන්නේ ඒ කෙනා සසරේදී ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය, විශේෂයෙන්ම ප්‍රඥා ඉන්ද්‍රිය කොච්චර දියුණු කරපු කෙනෙක්ද කියලා බුදුහාඳුරට බලන්න පුළුවන්. ඒ හැකියාව සරුවත් හාඳුරන්ටවත් තිබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච සරුවත් හාඳුරන්ටවත් මේ ඥාන දෙක තිබුණේ නැහැ පින්නතුනි. ඉන්ද්‍රිය පරෝපරියති ඥාන, ආසය අනුසය ඥානය කියන දෙක උන්වහන්සේටවත් තිබුණේ. මේ ඥාන දෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් උට විතරමයි තියෙන්නේ. ඒ නිසා කෙනෙක් දැක්ක ගමන්ම එයාගේ මනසට උන්වහන්සේගේ ඥාණයෙන් බලනවා මෙයා කොච්චර ශ්‍රද්ධා දීන්ද්‍රිය දිනු කරපු කෙනෙක්ද කියලා. ඔහුට අදාළම දේ තමයි දේශනා කරන්නේ. ඒ නිසා තමයි පොඩි සූත්‍රයක්, ගාථාවක්, එක වාක්‍යයක් අහනකොටම කෙනෙක් යම් කිසි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං මේ වාක්‍ය අහනකොටම බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුව සෝතපන්න වුණා. නැත්නම් චක්කුං අනිච්ඡං රූපං අනිච්ඡං ආදී වශයෙන් කියනකොටම මාර්ගඵල ලැබුවා. සබ්බේ සංඛාර අනිච්ඡා කියනකොටම මාර්ගඵල ලැබුවේ අර ප්‍රඥාව ඉහළටම දිනු කරගෙන ආපු උද්ගලිකාඤ්ඤ කියන සුභග gifted අයට තමයි ඒක සිද්ධ වුනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ සමීපයේදී සිද්ධ වෙච්ච කාරණයක්. අද අපට පින්තුනි ධර්ම ශ්‍රවණය කරන්න ඕන නිතර නිතර. ඒ ධර්ම ගැන තව සත්පුරුෂයන් සමග සාකච්ඡා කරන්න ඕන. හැකි විට සජ්ජහන කරන්න ඕන. ඒව මෙනෙහි කරන්න ඕන. හිත සමාධිමත් කරගෙන හිතේ නියවර නඩු කරගන්නට ඕන. අපි මේ මූල වටේ ප්‍රශ්න ටිකට මේ කෙටියෙන් උත්තර දෙන්නේ. අවසානයේදී තවත් ගැඹුරින් උත්තර හම් වෙයි ඈ. ඊළඟ කාරණේ තමයි අපේ ප්‍රියන්ත මහත්තයාට උපකාරණය. ඇයි අපට මෙච්චර බණ අහලා අපේ ජීවිතවල වෙනසක් වෙන්නේ නැත්තේ කියන්නේ? ඉතින් වැදගත් ප්‍රශ්නයක්. අපි පින්නොතුනේ අපි කරන පින්කම් වල හැටියට. අපි පින්කම් වලට වියදම් කරු ප්‍රමාණය හැටියට. පින්කම් වලට කාලය ගත කරු ප්‍රමාණය හැටියට. අපි හැම කෙනෙකුටම ආවම වශයෙන් සුගතිගාමි වෙනවා කියන විශ්වාසයක් මේ වන විට අපට තියෙනට ඕන. අපි කොයි මොහොතේ කොයි අනතුරකින් කොයි ස්වභාවයෙන් මිය ගියත් මියනවත් එක්කම අපි ඉපදෙන්නේ මේ මට්ටමෙන් හෝ මීට වඩා ඉහළ තැනක කියන විශ්වාසයක් අප හැම දෙනාටම තියෙන්න ඕන. නමුත් අපි කීයෙන් කී දෙනාට දෙක තියෙන්නේ? ඇයි එහෙනම් එහෙම නැති වෙන හේතුව? අපි කරන පින්කම් වලට වියදම් කරන ප්‍රමාණය අඩුව නෙවෙයි, මහන්සි වෙන ප්‍රමාණය අඩුවත් නෙවෙයි, කාලය කැප ගන්න ප්‍රමාණය අඩුවත් නෙවෙයි පිනතුනි. අපි ඒකට මනසින් කැප වෙලා ආනිසංස දැකගෙන කරන ප්‍රමාණය අඩුවමයි මේ තියෙන්නේ. අපි මොනවක් කළත් පින්කම් නාමයෙන් නම් යමක් කරන්නේ අපේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙන ඕනද වැඩි වෙන ඕනද? අඩු වෙන්නට ඕන. පින්කමක් කළ ඉවරුනහම තමම්ම නිහඬව වාඩි වෙලා බලන්න. මේ පින්කම කරන්න ගිහිල්ලා මගේ තෘෂ්ණාව, මගේ සක්කාය දිට්ඨිය, මගේ මාන්නය අඩු වුණාද වැඩි වුණාද කියලා තමම් බලන්න. ඒ වගේම බලන්න තමන්ගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, අත්හැරීම, ප්‍රඥාව කොච්චරනම් මේ පින්කමේදී දියුණුනාද කියලා බලන්න. ඒ වගේම පින්තුණි අපි දානයක් දෙනවා නම් ඒ දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි. ඒ දානය නිතර නිතරම මෙනෙහි කරන්න ඕන. අද දානයක් දුන්නා නම් ඊළඟ දවසේ දාහන එනකම් මේක මෙනෙහි කරන්න පුළුවන් විදියට හොඳට මනසෙන් ඒක තහවුරු වෙන්නට ඕන. ඒ දානය ඡාගානුස්සති භාවනාවක් වෙන්නට ඕන. අපරකින්න සීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි. ඒක සීලානුස්සති භාවනාවක් වෙන්නට ඕන. අපි පූජා කරන බුද්ධ පූජාව හුදෙක් බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි. ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙන්නට ඕන. අප ධර්ම ශ්‍රවණය කිරීම පින්කමක් විතරක් නෙවෙයි. මේක ධම්මවිචය සම්බොජ්ජංගේ දක්වා දිනු වෙන්නට ඕන. අප ස්වාමීන් වහන්සේලාට දානේ සූදානම් කරනකොට, දානේ බෙදනකොට සැරියොත් මොගලන් මහා කාශ්‍යපාදී ඒ උතුම් මහරහතන් වහන්සේලා හිතේ මවාගෙන උන්වහන්සේලාගේ සුපරිපන්න සාදී ඒ ගුණ තමන්ගේ සිතේ රැවු පිළිරැව් දෙමින් තමයි ඒ දානය සංඝානුස්සති භානක් ඉදිරි කරවතින් තමයි ඒකේ ආනිසංසති. අප දෙවියන්ට පින් අනුමෝදන් කිරීම උදේ පුණ්‍ය අනුමෝදනා පිටරක් නෙවෙයි. ඒක දේවතානුස්සති භානක් මට්ටමටම දිනු වෙනට ඕන. ඒ වගේම අප කරන මේ පින්කම් නිතර නිතරම අපේ ජීවිතය තුළ ඒව ආවර්ජන වෙන්නට ඕන, මතක් වෙන්නට ඕන. ඊළඟට අපේ ජීවිතයේ නිරන්තරයෙන් සිහිපත් වෙන ඕන කාරණා හතක් තමයි අද අප මේ ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් තියාගත්තේ. සද්ධා දනං, සීල දනං, කිරියොත්තප්පියන් දනං, සුත දනං චාගෝච, පඤ්ඤාවේ සත්තමන් දනං. යස්සේතේ දනාති ඉතිහා පුරුසස්සවා අදලිද්දෝති තං හෝති අමෝගං තස්ස ජීවිතං. අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන් මහා ධනයන් හතක් ගැන බුදුහම දේශනා කරනවා. ධනය කියන්නේ මොකද්ද? ධනය කියන්නේ අප යමක් සීකරන වෙලාවේදී අපට කොච්චර සතුටක් තියනවද කියන කාරණේ. දැන් තමන්ගේ රත්තරන් ආභරණ ටිකක් තියෙනවා නම් ගෙදර හිතනකොට කොච්චර සන්තෝෂදනේ. තමන්ගේ බැංකු පතෙන් වාහක සල්ලි තියෙනවා කොච්චර සතුටුද. තමන්ගේ ඉඩනේ වටිනාකම තුන් ගුණයකින් විතර වැඩි වුණා නම් පහුගිය අවුරුදු 5 විතර තිස්සේ කොච්චර සතුටක්දනේ. ඔබේ දරුවා හොඳට ඉගෙනගෙන උපාධිය අරගෙන ඉහළට යාමක් කරනකොට දරුවට කියන රත්තරන් කියලානේ. දරුවගේ වටිනාකම වැඩි. ඇත්තටම ධනය කියන්නේ මොකද්ද? යමක් සිහි කරනකොට තමන්ට කොච්චර සතුට තියෙනවාද කියන කාරණා. මේක තමයි ධනයේ තියෙන ලක්ෂණ. හැබැයි බුදු දහම තුළ මේක තවත් අර්ථවත් කරනවා. කොහොමද ඒක කියන්නේ? මේ සතුට ලබන දේ වෙන කෙනෙකුට වෙනස් කරන්න බැරි දෙයක් වෙන්නට ඕන. අජේයෝ අනුගාමිකෝ පහය ගමනේසු ඒතමා දැඟච්චති. මේ වාක්‍යෙ ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයේදී අහිමි වෙන දේවල් නම් ඒවත් සැබෑ ධනයක් නෙමෙයි පිණුතුනි. බුදුදහම තුල අපට දේශනා කරනවා මේ ජීවිත කාලයේ සතුට වෙලා මරණාසන්න මොහොතේදී පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාම් මේ කියපු විදියට මරණාසන්න මොහොත වන විට ඒ සතුට ඉහළම තලයට යන්නට ඕන. නමුත් බලන්න අදාප වස්තුව කියලා රත්තරන් කියලා වටිනා කියන දේවල් ගැන ජීවිතය අවසාන මොහොතේ සීකනකට මොකද වෙන්නේ? සතුටක්ද? ලොකෝ සංවේගයක් නිය. ලොකෝ බය. ලොකෝ දුක. තමන්ට අත්හැරගන්න බෑ මේක. මහා සංවේගයක්. මහා කඩවැටීමක්. අද අප ජීවිත කාලයක් පුරා ගොඩනගාගත්තු අපේ ධනය, අපේ දරුවන්, අපේ මිල මුදල්, අපේ ශරීරය, අපේ රූප සම්පත්තිය, අපේ නිරෝගී භාවය, මේ හැම දෙයක්ම පින්නතුනි ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම වලට ලක් වෙන දේවල්. ඒව තමයි අද අප මහා ධනයන් කියලා සලකන්නේ. ඒ ධනයේ ස්වභාවය තමයි ඒ ගැන එන්නේ නම් සතුට වැඩි වෙනවාද අඩු වෙනවාද? අද බලන්න තමා දවසට වැඩිපුර යමක් හිතනවා නම් අන්නේ හිතන දේ තමයි තමන්ට අද තියෙන ධනය. තමන් දවසට වැඩිපුර හිතන්නේ තමන්ට වැඩිපුර සතුට ලැබෙන දෙයක් ගැන. නිකන් පොලේක ලියලා බලන්න අද දවසට ඔබ වැඩිපුරම කරන දේ නෙවෙයි. වැඩිපුරම කියන දේත් නෙවෙයි. වැඩිපුර හිතන්නේ මොනව ගැනද? මෙන්න මේකෙන් බලා ගන්න පුළුවන් තමන්ගේ සැබෑ ධනයක්ද සැබෑ නොවන ධනයක්ද රැස් කරගෙන ඉන්නේ කියලා තමන්ටම බලා ගන්න පුළුවන්. මේ දේවල් තමන්ට අත්හරින වෙන දේවල් නම් මේ දේවල් වල වටිනාකම් ටිකෙන් ටික අඩු වෙනව නම් මොකද වෙන්නේ? ඒක සැබෑ ධනයක් නෙවෙයි පින්නතුනි. අපි දවසට වැඩිපුර හිතන්නේ අපේ රූප සම්පත්තිය ගැන නම් එන්නේ නම් රූප සම්පත්තිය වැඩි වෙනවද? ඔබ දන්නවනේ ඒක වැඩි වුණාද කියලා. එන්නේ නම් ඔබේ තියෙන නිරෝගී සම්පත්තිය වැඩි වුණාද? නෑ නෑ. එන්නේ නම් ඔබේ දරුවන් ඔබේ ළඟට ආවද? මව කුසේම් බිහි වෙච්ච දවස් ඉඳලාම මොකද උනේ? ටිකෙන් ටික ඈතට ගියේ කෝනේ නේ. පින්නසුනි බලන්න. ඈතට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මරණයෙන් පස්සේ ඒ අය දැමිට අල්ලපු ගෙදර උපදින්නේ. මේ ගෙදර අපේ අය කියලා අපි මගේ දරුවා කියලා හිතුවා. ඊළඟ ගෙදර ඇත්ත එක්ක සමට අමනාපෙන් හිටිය වෙන්න පුළුවන් බලාගෙන ගියාම මේ මෙහෙ හිටියගෙන ඊළඟ ආත්ම අල්ලපු ගෙදර. ඊට පස්සේ ඉඳන් අය මෙහත් එක්ක ආයෙ වෙනසක බවක් ඇති වෙනවා. පින්නතුනි අන්න ඒ විදිහට තමන්ට අහිමි නොවන ධනයන් හතක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොනවද ඒ? ශ්‍රද්ධා ධනං, සද්ධා ධනං, ශ්‍රද්ධාව ධනියක්. සීල ධනං, සිල්වන්ත භාවයේ. හිරි ඔත්තප්පියං, අකුසල කරන තින ලැජ්ජාව සහ බය. සුත ධනංච, ධර්මඥානීය ශ්‍රුතවන්ත භාවයේ ධනියක්. ඡාගේ, අත්හැරීම, දන් දීම ධනියක්. ප්‍රඥාව ධනියක්. ඔන්න තමන් බලන්න තමන්ගේ ජීවිතවල වෙනසක් වෙලා තියෙද කියලා. මෙන්න මේ කරුණු හත තමන්ට දවසක කොච්චර සිහිනවද? ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? තමන්ට දවසට කොච්චර වාරයක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නයේ සිහිපත් වෙනවද? කොයි තරම්නම් දවසට තමා රකින පංචශීලය තමන්ට සිහිපත් වෙනවද? කොයි තරම්නම් තමන්ට වරදක් කරන්න ගියාම ඒ වරද ගැන ලැජ්ජාවක් සහ බියක් ඇති වෙනවද? කොයි තරම්නම් තමන්ට දවසට තමා ඉගෙනගත්තු ධර්ම කාරණා මතකෙට එනවද? තව තවත් ධර්ම කාරණා අහන්නට උනන්දුවක් ඇති වෙනවද? ඡාගයේ ජීවිත කාලයේ තමන් අත්හැරපු දේවල් ගැන කොච්චරනම් සතුටක් තමන්ට තියෙනවද? සහ විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙනවා සබ්බේ හේතේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අභින්නන් පච්චවේකී සම්බන්. අප කැමති අප ප්‍රියමනාප වූ දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන සිද්ධ වෙන බව නිතරම මෙනෙහි කරන්න කියලා. මොනවද අපි ප්‍රියමනාප දේවල්? ඔව් අපේ මිල මුදල්, අපේ ගේ දොර, ඉඩ කඩන්, දරුවෝ, අපේ රැකියාව, අපේ රූප සම්පත්තිය, අපේ ශරීරය. එක දවසට විනාඩි කාලක් හරි ඇස් දෙක පියාගෙන හිතන්න මේ දේවල් එක මොහොතින් මට මේ සියලුම දේවල් අහිමි වෙනවා කියලා. කලින් හිතලා තියන්න පින්නතුනි. කලින්ම විෂුවලයිස් කරලා තියන්න. නැත්තම් අන්තිම මොහොතේ හිතලා ගන්න කලියසෙ නෑ. දන් දුන්නට විතරක් මේක ඇති වෙන්නේ නෑ පින්නතුනි. දන් දීමෙන් වන්නේ බඩු මුට්ටු දෙන එක. අත්හැරීමක්ම නෙවෙයි වෙලා තියෙන්නේ. කිසිම දෙයක් දන් නොදී මේ කාරණේ මෙනෙහි කරත් කෙනෙකුට ඔහුට ඡාග ගුණය දිනු කරන්න පුළුවන්. මෙනෙහි කරන්නේ එක මොහොතින් තමන් අවුරුදු 60ක් 70ක් ගොඩනගාගත්තු පෝෂණය කරපු මේ ශරීරය ඇතුළු සියලුම දේවල් තමන්ට අත්හරින්න සිද්ධ වෙන බව මෙනෙහි කරන්න පිනුතු. අනේ මෙනෙහි කරන කෙනා ඊට වඩා ඉහළ තැනක තමන්ගේ හිත තියාගෙන ඉන්නේ. ඒ මොකද්ද? ඒ තමයි ප්‍රඥා ධනෙ රැස් කරගෙන සිටින්නේ. කතං ජීවෙන් ජීවිතම අවශ්‍යයන් කියලා දේශනා කරනවා. කොහොම ගත කරන ජීවිතේ ශ්‍රේෂ්ඨ ජීවිතය පඤ්ඤා ජීවෙන් ජීවිතම අවශ්‍යයන්. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිත විදිහට දේශනා කරා. ඒ ප්‍රඥාව ගැන අපි ඉදිරි දිවිස්තර කරනවා. දැනට බලන්න තමන්ගේ සාර්ථකත්වයේ තමන්ගේ දිනුව කියන්නේ මෙන්න මේ කරුණු හතේ දිනුව. සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, ත්‍යාග, පඤ්ඤා. මෙන්න මේ කරුණු හත තමන්ට දවසට වැඩිපුර කාලයක් සිහි වෙනවා නම් තමන් බුද්ධ ධම සංඝ කියන තෙරුවන සමග ජීවත් වෙන්නේ. තමා ගත කරන සීලය තමන්ට නිතර මෙනෙහි වෙනවා. වරදක් කරන දැක්ක ගමම්ම අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සුළු හෝ වරදක් කරන හෝ බය වෙනවා. ඕ ත්‍යාගවන්ත භාවය අත්‍යරියම ටිකෙන් ටික පුරුදු කරනවා. ඔහු ධර්මඥානීය. චතුරාර්ය සත්‍ය, හේතුඵල ධම, දුකින් හට ගැනීම නිරෝධය, පරිසම්පාදේ, ආරස්නික මාර්ගයේ මෙන්න මේ කරුණ ඔහුගේ මනසේ රැව් පිළිරැව් දෙනවා. ඔහු දවසට පැය 8ක්, 10ක්, 12ක් රැකියාව කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු කායික වැඩ කරනවා. කරන ගමන් ඔහු ආභ්‍යන්තර ලොකු වැඩක් යනවා. මෙහි පංච සීලය රකින්නවා. මෙහි අම්මට සාතර උපස්ථාන කරනවා. මෙහි මෛත්‍රී භාවනා වඩනවා. බුදු ගුණ සිහි කරනවා. තමා අනිත්‍ය මෙනෙහි කරනවා. ධර්ම කරුණ මෙනෙහි කරනවා. ඉඩක් ලැබිච්ච ගමන් බණක් අහනවා. ධර්ම සාකච්ඡාවක් කරනවා. මෙන්න මේ කරුණුත් එක්ක ඔහුගේ එන්නම සතුට දීන වෙනවා. මෙන්න මේ කරුණාවත තමයි ඔහුට ජීවිතයේහි වැඩිපුර මතක් වෙන්නේ. ඔහු අනිත් දේවල් කරන යුතුයකම් විදියට දරුවෝ පෝෂණය කරන එක, රැක ආරක්ෂා කරන එක, දෙමෝපියන් සලකන එක, සාමි භාර්යාවන්ට යුතුයකම් කරන එක ඔහු ඒ දේවල් කරනවා. අනිත් කෙනාටත් වඩා හොඳට කරනවා. හැබැයි ඔහු කල්ලේකින් නැවත දෙයක් ප්‍රතිඋපකාරයක් රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්න කොච්චර නිතර කරත් ඒ ඔබ උදව් කරන ප්‍රමාණයට බාහිර ලෝකෙන් ඔබට ලැබෙන්නේ නැහැ. බලන්න ඔබ දරුවෙක් වෙනුවෙන් කොච්චරනම් පෑ ගන්න කෑ කළාද නේ? දරුවට කොයි තරම් සපත්තු කෝට්ටක් අරන් දීලාද? කොයි තරම් ඇඳුම් අරන් දීලාද? දරුව වෙනුවෙන් ඔබේ දෑතින් කොච්චර කෑම උයන් නැද්ද? ඔබේ කකුල් දෙකෙන් ඔබේ දරුව වෙනුවෙන් කොච්චර ඇවිදින් නැද්ද? ඇවිදපු ප්‍රමාණයකට කරොත් උතුම් හැතපොන් ඇතැම්ද 100 ගණක් නේ. ඔබේ දරුවෝ වෙනුවෙන් කොච්චර බර ඔබ උසුලා නැද්ද? හැබැයි ඒ ප්‍රමාණයට ඔබට ඒ පැත්තේ නැවත ලැබෙන්නේ. අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඔබ ඒ කරපු සත්පුරුෂ දහම්වල ප්‍රතිඵල විදියට ඔබට වටිනාම දෙයක් ලෝකෙ ලැබිලා තියෙනවා. මොකද්ද? ධර්මය ලැබිලා තියෙනවා. මේ ධර්මය කියන්නේ සුළුපටු දෙයක්ද? නෑ පින්තුමි. සාරසංගේ කල්පක්ෂය බෝසත් උතුමකු දාන ආදී පෙරම් පුරණා කරපු මහත් වූ කැපවීමක ප්‍රතිඵලය මේ රිසාල්ට් එක අපේ අතට ලැබිලා තියෙනවා. ඒ ධර්ම දේශනා කරලා වසර 2500කට අධික කාලයක් ඒක වැය වන්නට නොදී විනාශ වන්නට ඉඩ නොදී ඒ ආර්ය සංඝ රත්නය සියවස් 25කට අධික කාලයක් ආරක්ෂා කරගෙන අපි එනකන් රැකගෙන බලාගෙන මග බලාගෙන ඉඳලා තියෙන පින්තුරි. අන්නේ වටිනාකම දැක්කොත් ඔබ කවදාවත් කියන්නේ නැහැ මං ලෝකෙට මෙච්චර කළා ඒ කරපු දයාට මට ලෝකෙන් දෙයක් ලැබුණ නැහැ කියලා ඔබ කවදාවත් කියන්නේ නැහැ. ඔබට මේ ධර්මය මනවින් ශ්‍රවණය කරන් ලැබුණොත් ඒ ධර්ම ජීවිතයට සම්බන්ධ කරගෙන ලැබුණොත් ඒ ධර්මයේ සාන්දෘෂ්ටික ඵලය ඔබේ ජීවිතයට අත්විඳින ලැබුණොත් ඔබට දාට හිතේ දවසේ පැවිදි 24ම නොනිදා නොමිලේ ලෝකෙට වැඩ කළත් ඔබ ලෝකෙට ණයෙක්. ඒ තරම් කෘතඥතාවයක් ඇති වෙනවා පින්නතුනි. හැබැයි එහෙම වැඩ කරන්න නෙවෙයි බුදුහමෝ දේශනා කළේ. ඒ ධර්මයට කරන කෘතඥතාවය මොකද්ද? ඒ ධර්මයට කරන ප්‍රතිපකාරය මොකද්ද? ඒ ධර්ම හොඳට ශ්‍රවණය කරලා මනවින් තේරුම් ගැනීම සහ ඒ දහම තමන්ගේ ජීවිතය තුළින් උපරිම ලෙස පුහුණු කිරීම විතරක් නෙවෙයි ඒ දහම මතු පරපුරට දායද කිරීම. මේ දහමෙන් ඔබ කොච්චර ප්‍රතිඵල ලබනද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ දහමෙන් මෙන්න මේ කරුණු හත මෙනෙහි කරනකොට ඔබ ජීවිතේ කොච්චර සතුටෙන් ඉන්නවාද කියන කාරණේ. ඒ විතරක් නෙවෙයි ඒකෙන් විතරක් බලාගන්න බෑ. ඔබ කොච්චර දහමින් ප්‍රයෝජන ලබාගෙනද කියලා බලාගන්නේ කොහොමද? ඔබ මේ අහන පිළිපදින ප්‍රතිඵල ලබන දහම ඔබේ ළඟම ඥාති මිත්‍රාදීන්ට දෙන්න ඔබ කොයිතරම් උත්සාහයක් දරනවාද කියන කාරණේ. අහමු වශයෙන් ඔබේ අම්ම තාත්තා ඉන්නවා නම් ඒ ඇයිද? ඔබේ ස්වාමි භාර්යාවන් ඉන්නවා නම් ඒ ඇයිද? ඔබේ සහෝදර සහෝදරියන් විශේෂයෙන්ම ඔබේ දරුවන්ට මේ ධර්මය දෙන්න කොච්චරනම් උනන්දුවක් ඔබට තියෙනවද බලන්න. ඔබට හොඳ රසවත් කෑමක් හම්බවෙනවා තින් කොහේ හරි ගිහිල්ලා මගුල් ගෙදරක හරි දානි ගෙදරක හරි පන්සලේ පින්කමකට ආපු වෙලාවකදී හරි හොඳ රසවත් කෑමක් හම්බ වුණා තින් මොකද කරන්නේ ඕන? ඔව් පොඩ්ඩක් හරි ඉතුරු කරගන්න නේද? ඔබට ලැබිජ ටිකෙන් හරි ඉතුරු කරගන්න ගෙදර දරුවටත් පොඩ්ඩක් අරන් යන්නනේ. ගෙදර ඉන්න ආදරය කරන කෙනාටම පොඩ්ඩක් හරි අරන් යන්න බලනෝනේ. අන්නේ වගේ තින තුනි ඒක හොඳ දෙයක්. නම් ඊට වඩා මේ අමාරසය මේ ධර්මය ඔබේ ළඟම කෙනාට දෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒගේ ළඟ එක්තරා සුදුසුකමක් තියෙනට ඕන. මොකද්ද? ඒ අය ඇහුම්කන් දෙන්න සූදානම් වෙන්නට ඕන. නැත්තම් කරන්න බෑ. මේක කවුන්සලින් වගේ වැඩක් වෙනතුන්. ඇඟට බෙහෙතක් දෙන්න පුළුවන් බලෙන් හරි අත් දෙක බැඳලා හරි. නමුත් කවුන්සලින් එහෙම දෙන්න බෑ. කවුන්සලින් දෙනවා නම් ක්ලයන්ට් කැමති වෙන්නට ඕන. ක්ලයන්ට් අකමැත්තෙන් කවුන්සලින් දෙන්න බෑ. ඒ නිසා මේ කියන දෙහන සෝදානන් නම් ඒ හැම දෙනා වෙනුවෙන්ම ඔබ මේ දහම දෙන උත්සාහයක් දරනවා. ඇයි ඒකට හේතුව? ඔබේ දරුවාට කොච්චර ඉගැන්වුවත් ඔබේ දරුවාණිය කොච්චර ධන එකතු වල තිබුණත් ඒ කිසිම දෙයකින් දරුවාට දුක නිදහස් වෙන්න බෑ පින්නතුනි. රැකියාවක් කරලා කැම බීම ටිකක් ලබා ගන්න පුළුවන්, වාහනයක් ලබා ගන්න පුළුවන්, ඊට වඩා දෙයක් නම් ලබන්න බෑ. ඒ දරුවාට දුකෙන් නිදහස් වෙන නම් මේ ධර්ම ලැබෙන මොන පිණුතුද? එනිසා තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා මගපලලාදී විශේෂයෙන් සෝතාපන්න වික්ඛාපේ අම්මලා දරුව ලැබුණට පස්සේ දරුව මව්කුසේ ඉන්න කාලෙම දරුවාට මේ ධර්ම දෙන්න උත්සාහ කරනවා. ඒ දරුවාට අවුරුදු 7ක් පිරෙනකොටම බුදුහාඳුර හමු වෙන ශ්‍රාවකයන් වහන්සේලා හමු වෙන එක යනවා. අවුරුදු 7 කියන්නේ මොකද්ද? අවුරුදු 7 කියන්නේ ධර්ම අවබෝධය කරන්න පුළුවන් වයස. ඒ අවුරුදු 7 වෙනකොටම දරුවට ධර්ම දෙනවා. දරුවාට ඕනෑ තරම් උගන්වන්න, භාෂා උගන්වන්න, උපාධි, පශ්චාත්පාදේ ડોක්ටරේට්ස් දෙක දෙක අරන් දෙන කමන්නේ. දෙක දෙක ලබා දෙන්නේ දරුවන්ට උදව් කරන්න. නමුත් ඊට නොදෙන විදියට දරුවා පංචශීලයේ රැකවන්න, දරුවා ආරස්නික කුමාරකිට යොමු කරන්න, දරුවට පොඩ්ඩක් හරි වෙලාවක් භාවනා කරන්න හුරු කරවන්න. මුලදී අමාරු නම් සල්ලි දීලා හරි කරන්න. විනාඩි 5ක් භාවනා කළොත් විනාඩි 5ක කීරියවක ඇස් දෙක පියාගෙන නිහඬ හිටියත් කමන්නේ ඩොලර් 100ක් දෙනවා කියලා හරි කරන්න. දවසක් සින්දු කියන්න පුළුවන්. දවසක් නටන්න පුළුවන් පිළිතුර ඒක අමාරු නෑ. හැබැයි විනාඩි 5ක් එක ඉරියව්වක ඇඟපත වෙනස් නොකර ඉන්න කලේදී දවසක් dance ඉන්න කරන කෙනා, දවසක් singing කරන කෙනා ලෝක වර්තා කියන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට වුණත් හිත නෙවේ පිළිතුනි මේ ශාරීරිය වෙනස් නොකර එක ඉරියව්වක විනාඩි 5ක් දරුවා කියන පුරුදු කරන. ඒ විතරක් නෙවෙයි තවත් දිනු වෙලා ඒ දරුවාට එක විනාඩියක් මෛත්‍රී භාවනාවේ, බුදුගුණ භාවනාවේ, ආනාපානසති භාවනාවේ එක අරමුණක හිත තියාන්න දරුවාට උදව් කරමු. ඒ සඳහා දරුවන්ට මොටිවේට් වෙන්න කුමන හෝ ත්‍යාගයක් දෙන්න, බණමුට්ටුවක් මුදලක් හරි දෙන්න. එහෙම දීලා හරි එදා අතීතයේහි අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ පුතාට ධර්මය දුන්නේ මුලදී සල්ලි දීලා. මුලදී කිව්වොත් කහවණු 1000ක් දෙන්නම් බණක් අහලා ඉන්න කියලා. ඊට පස්සේ ආයෙ මුදල් දෙන්නම් කිව්වොත් බණක් මතක තියාගෙන ඉන්න කිව්වා. එහෙම තමයි ධර්මයට යොමු කරේ පින්නතුනි. එහෙම හරි මේක යොමු කරන්න ඕන. මෙන්න මේ කරුණ වලින් පින්නතුනි අපි සරලව තමයි මේ කරුණ හත සඳහන් කළේ. දැන් පොඩ්ඩක් අපි ගැඹුරට යනවා තමයි. ශ්‍රද්ධාව කියන කාරණේ. ශ්‍රද්ධාව කියන්නේ ප්‍රසාදය. බුදුදහමට අනුව ශ්‍රද්ධාව කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕන. මේ ශ්‍රද්ධා කියන කාරණය භාගතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ බුද්ධත්වය ලබන කලින් ආලාරකාලාම උද්දකරම් පුත් දෙදෙනා ඉසුරු කරනකොට ඊයගේ ළඟ ශ්‍රද්ධාව තිබුණා. බෝසත්යන් වහන්සේට ශ්‍රද්ධාව තිබුණා කියලා. මේ බුද්ධ ධර්ම සංඝ ගැන තෙරුවන් 15 වෙනත් කලින් ශ්‍රද්ධාව ගැන මේ කියන්නේ. මොකද්ද පින්නතුනි සැබවින්ම ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට සතුට සැනසීම, මානසික දියුණුව ලැබීම සඳහා යම් කිසි ක්‍රියාවක් කරනවා නම් අන්න ඒ දේ ගැන තියෙන විශ්වාසය. අද දවසේ තමන්ට ශ්‍රද්ධාව තියෙන කුමක් ගැනද? කෙටියෙන්ම කියනවා නම් අද දවසේ තමා ජීවිතයේ ප්‍රමුඛත්වය දීලා තියෙන මොහොතකටද? අන්න එතෙන් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට ලබන කලින් ආලාර කාලාම් උද්දකරම් පුත් ඇසුරු කරනකොට ශ්‍රද්ධාව තිබුණා කියලා කියන්නේ ඒ අය පිළිපැදපෝ අරූපාවචර ධ්‍යාන, ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නා සංඥායතනේ කියන්නේ අරූපාවචර ධ්‍යාන මට්ටමට තමයි ඒ වෙලාවේ විශ්වාසී තිරති මුනේ. අන්න ඒ ස්වභාවය උපරින්ම පුහුණු කරන. විමුක්තිය සඳහා එදා හිතාගෙන හිටියේ තමයි උපරිම දේ කියලා. අන්න ඒ දේ සඳහා උපරිම මනස කැපකට. එතකොට බුදුදහමට ආවට පස්සේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ඒකේ ඉහළම තැන ගත්තොත් අපට දුකෙන් නිදහස් වෙන තියෙන පණිවිඩය ගැන නැත්තම් භාග්‍යවතුන් වහන්සේ අනාවරණය කළා වූ මේ චතුරාර්ය සත්‍ය දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තියෙන විශ්වාසය. මොකද්ද බුදුරජාණන් වහන්සේ දුක සහ දුක නිදහස් වීම කියලා දේශනා කළේ? අප ඇහැට බලන දෙයක් තියෙනවා නම් කනට අහන, නාසයට ගඳ සුවඳ දැනෙන, දිවට රස දැනෙන, කයට පහස ලැබෙන යම්කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ තේරුම් ගන්න මොහොතේදී ඒ දේ බාහිර ලෝකයේ කොතන හෝ විදියකට ඒ විදියටම තියෙයි කියලා හිතනවා නම් අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් ඔබ මේ මොහොතේ මේ බණ අහනකොට ඔබට හිතෙනවා නම් මේ මොහොතේම සද්දේ මම මේ තේරුම් ගන්නේ. නැත්තම් මේ පේන රූපය මේ වර්තමාන මොහොතේ මේ මම තේරුම් ගන්නේ කියලා හිතුවත් මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තමයි දුකට හේතුව. මෙහෙම හිතනවත් එක්කම අපේ හිත බාහිර රූපය තුල බැස ගන්නවා. බාහිර රූපය තුල බැස ගත්තා කියලා කියන්නේ අපේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එහෙනම් විද්‍යාව ප්‍රඥාව කියන්නේ මොකද්ද? අපේ ඇහැට රූපය පතිත වෙන වර්තමාන මොහොතේ ඒ රූපය තීරණයවන්නේ අපේ ඇසේ පෙනීමේ ශක්තියට අනුව. ඇහැේ පෙනීමේ ශක්තිය තීරණයවන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. මනසේ ස්වභාවයට අනුව ඇහැ නිර්මාණය කළ දෙනවා. ඇහැේ ප්‍රමාණයට අනුව තමයි බාහිර රූපේ තීරණය වෙන්නේ. අපේ ඇහැේ ප්‍රමාණයට අනුව මේ බිත්ති අපට පේනවා. අපේ කයේ ප්‍රමාණයට අනුව අපිට මේ බිත්තියෙන් එහාට යන්න බෑ. දෙවි කෙනෙක් හරි සමහර අමනුෂ්‍යෙක් හරි මෙතන හිටියොතින් එයාගේ හැට මේ බිත්තියෙන් එහාට එක පේනවා. අපිට මේ බිත්තියෙන් එහාට යන්න බැරි වුණාට එයාට මේ බිත්තියෙන් එහාට යන්න පුළුවන්. දෙවි කෙනෙක් හිටියොතින් ඔහුට ඈත දේවල් ඇහෙනවා, ඈත දේවල් පේනවා. මේ ලෝකයේ තීරණයවන්නේ තමන්ගේ මනසෙන් හදලා දීපු මේ ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට සාපේක්ෂව තියෙන ලෝකය තමයි මේ තමාත් විඳින ලෝකය. ඒ ලෝකය දිගට තියෙන්නේ ඕනම වෙලාවක වෙනස් වෙනවා. ඊටාම සුළු මොහොතකින් අපේ මනස වෙනස් වෙච්ච ගමන්ම ආයතන වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? බාහිර රූපය අපේ හිතේ ස්වභාවය වෙනස් වෙනවා. දැන් ඊටාම සරල උදාහරණයක් ගන්න බලන්න. දැන් මම මේ වන්ඩ් එක කියනකොට ඔබ මට දැන් ටිකක් පැහැදිලි වගේ ඉන්නවා. නැත්තම් මධ්‍යස්ස වගේ ඉන්නවා. හැබැයි මන්ට විනාඩියකට පස්සේ ඔබ කාටවත් නරක වචනින් බැන්නොත් මොකද වෙන්නේ? නරක වචනින් මම බණ කියන. නරක වචනින් මම බණින්. මොකද වෙන්නේ? මේ බාහිර රූප වෙනසක් උනේ නැහැ. සම්පූර්ණයම තමගේ මනස වෙනස් වුණා. හිතට අනුව ආයතන වෙනස් වෙනවා. සම්පූර්ණ බාහිරම වෙනස් වෙනවා. මේ රූපය ගැන ඔබේ බලවත් අප්‍රසාදයන් කඩ ගන්නවා. මේ රූපය ගැන විතරක් නෙවෙයි, මේ රූපය පාවිච්චි කරපු මේ පොල ටික, මේ බෙල් එක, මේ ඔක්කොම ගැනත් ඔබට අප්‍රසාදයන් කඩ ගන්නවා. එක සුළු මොහොතේ. හැබැයි ඊට සැනිකව පස්සේ මම ආයෙ කිව්වොත් මේක මම විහිළුවට කිව්වේ කියලා ආයෙ ඊට පස්සේ අර කාය වෙනස් වෙනවා. දැන් ඔබට කිසියම් කෙනෙක් කියලා මෙතන බනිනවා. ඔබ දන්නේ තියෙන කෙනෙක් කියලා බනිනවා. ඔබට හරිය ලැජ්ජාවක් කේන්තියක් හටගන්නවා. හැබැයි යම් කිසි කෙනෙක් කියනවා ගණන් ගන්න එපා, ඔයා අපටත් බැනලා තියෙනවා, ඔයා මානසික රෝගියෙක් කියලා කියනවා. මොකද වෙන්නේ? ඊට පස්සේ සාමාන්‍ය දෙයක්. මට විතරක් නෙමෙයි, අනිත්ටත් බැනලා තියෙනවා, එහෙනම් කමක් නැහැ කියලා හිතෙනවද? පින්නතුනි, මෙන්න ජීවිතයේ ස්වභාවය. මේක නෙවෙයි පින්නතුනි අසිරිය. බාහිර රූපය නිශ්චිතව තිබ්බා හෝ නැතුවා හෝ අපට කිසි දවසක වර්තමාන මොහොතේ රූපය තේරුම් ගන්න බෑ. නිතරම අපි තේරුම් ගන්නේ ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සේ රූප සංඥාව රූප සංචේතනා කියලා මේ අවස්ථා ගානක් පසුකල ගිහිල්ලා ඒ පිළිමදව ඇති වෙන්න සංඥා වේදනා දෙක මන ආයතනේ සිහි කරන මොහොතේ තමයි අපි යමක් තේරුම් ගන්නේ. ඇසට දකින රූපේවත් කනට ඇහෙන ශබ්දේවත් නාසයෙන් ගඳ සුවඳවත් දිවට එන රසේවත් සැපක්වත් දුකක්වත් නැහැ පින්නතේ. මේක උපේක්ෂා සාගතය. ඒක නිතරම ඒ සැප හෝ දුක තීරණය වන්නේ අපි හිතන විදිහේ. කනට එන දේ අකුසල විපාක විදිහට දුක් වේදනාවක් වෙන්න පුළුවන්. කුසල විපාක විදිහට සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකත් තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවේ. මනෝ විඤ්ඤාණ අවස්ථාවේ තේරුම් ගන්න විතරක් නෙවෙයි පින්නතුනි. ඒක තේරුම් ගන්න මොහොතෙහි ඒ තේරුම් ගැනීමට පාදක වෙච්ච රූපය ඉතුරු නැතුවම වැය වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා ගිහින්. මෙන්න මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පොබ්බේ අනුසෝතිසු ධම්මේසෝ කියලා තේරුම් ගන්න අවස්ථාව. නිතරම අපි කියන උදාහරණයක් තියෙනවා. අපි කෑම ටිකක් කනකොට කෑම රස දැනෙනකොට අපිට මොකද මතක් වෙන්නේ? අපිට නිතරම මතක් වෙන තිගානේ දින කෑමනේ. මේ රහ දැනෙන්නේ තිගානේ දින කෑම කියලා අපි හිතන්නේ නේ. මේ මොහොතේ ඔබට රස දැනෙනවා නම් රස දැනෙන තිගානේ දින කෑමද? නෑ නේ. මේ මොහොතේ රස එන්නේ දිවේ තියෙන කෑමනේ. ඔබට නිකන් හරි හිතලා තියෙද කෑම රස විඳින වෙලාවක අර කටේ මිශ්‍ර වෙලා තියෙන කෑම ටික මතකද තියෙද? මේ සරල දේවත් මතක් නොවෙච්ච අපිට පින්නතුනේ තේරෙයිද? මේ ඇහැට රූපයක් දකිනකොට නිරුද්ධ වෙලච්ච රූපයක් මනෝවිඤ්ඤාණයෙන් දකිනවා කියලා තේරෙද අපිට? හිතන්නවත් බැහැ. අපි කොච්චර උගත් වුණත් කොයිතරම් ඉගෙනගෙන කියාවක් කළත් කොයිතරම් අපිට දැනුම් සම්භාරයක් තිබුණත් අපට මේ කෑම ටික බත්පත කන වෙලාවෙවත් මේ බත්පතේ යථාර්ථයවත් වෙනුතුනේ අපට තේරෙලා නැහැ. ඒකත් කවුරු කෙනෙක් කිව්වොත් තමයි තේරෙන්නේ. එතකන් අපට තේරෙන්නේ හිතෙන්නේ මේ රස දැනෙන්නෙම මේ තිඟන කෙන කෑම ටිකේ කියලා. මේක ඉතාම සරල උදාහරණයක් නේ. ඒකවත් නොතේරී අපට මේක හිතන්නවත් බැහැ වෙනුතුනේ. මෙන්න මේක තේරුම් කළ දෙන තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉතාම දීර්ඝ කාලයක් පාරමිතා පුරලා ප්‍රඥාව දිනු කරමින් ඇවිල්ලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ අතාරිත අවබෝධ කළද. මෙන්න මේ යථාර්ථයට හිත තියෙන එක ශ්‍රද්ධා ඇති කරන එක තමයි. අන්න එතෙන්ට විශ්වාසය තියෙන එක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්නේ ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමන අපට අවබෝධයක් එන්නට ඕන. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් විතරයි ජරා මරණ වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. මේක තේරුම් නොගෙන වෙන මොනව කළත් ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ කියන අවබෝධයක් අපට ලැබෙන්නට ඕන. මුළු ලෝකයක් අරමුණු සඳහන් කරන්නේ උප්පාද නිරෝධයකට. මේ ලෝකේ දේවල් තියෙනවා, මේවා කැඩිලා බිඳිලා යනවා. ඒ නිසා හිත හදාගෙන ඉන්න. ඔබ තමයි ලෝකේ ඔක්කොම කට්ටිය කියන්නේ. විද්‍යාඥයෝ කියන්නේ එකයි, ඇටම් එක බෙදලා කියනවා මේක වෙනස් වෙනවා කියලා. මේකට කියන්නේ උපාද නිරෝධය කියලා. මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. වයසට යන එක, ලෙඩ වෙන එක, මරණයට පත් වෙන එක මේ හැමදේම උපාද නිරෝධය. වයසට යෑම, ලෙඩ වීම, මරණය තේරුම් අරගෙන ගිහිගෙන් නික්මලා අවිනිශ්ක්‍රමණය කරපු සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කරනවා පුම්බේ අනනුසූතිස්ස ධම්මේසෝ චක්ඛු මුදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියලා. මට පෙර නොයසු විරුද්ධාමසක් පහළ වුණාද කියලා. එහෙනම් මේ සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේ අවබෝධ කරගත්තේ අර මහලුවීම් ලෙඩවීම් මරණයද? නෑ පින්නතුනි, ඊට වඩා සුවිශේෂ දෙයක් අවබෝධ කරගත්තා. මොකද මෙන්න මේ ඇසේ නිරෝධය, රූපේ නිරෝධය, බාහිර ලෝකෙන් නිරෝධ වීම අනුත්පාද නිරෝධය තේරුම් ගත්තා. මේක තේරුම් ගන්නවත් එක්කම ජරා මරණ වලින් නිදහස වෙනවා. සැබෑ ලෙසම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමද්ද කියලා බලන ප්‍රධානතම නිර්ණායකය මෙන්න මෙතන තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා ධම්මකතික කියලා සූත්‍රයක් තියෙනවා. ඔන්න ධර්මකතිකව තේරුම් ගන්න පුළුවන්. ධර්මකතිකයා කියලා කියනවා කාටද ධර්මකතිකයා කියන්නේ කියලා ධම්මකතික සූත්‍රය සඳහන් කරනවා. කාටද ධම්මකතිකයා කියලා කියන්නේ? ජරා මරණ වලින් නිදහස් වෙන්න අනුශාසනා කරන කෙනා. ජරා මරණ වලින් නිදහස් වෙන කොහොමද? මේ රූපේ නිරෝධය සාක්ෂාත් කිරීම. මේ මොහොතේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් ගත් රූපය ඉතුරු නැතුවම වැය වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා ගිහු දෙයක් කියලා දකිනවත් එක්කම බාහිර ලෝකයේ තමන්ගේ හිත පිහිටන ස්ථානයක් නැහැ. බාහිර තැනක හිත නොපිහිටුවොත් ජරා මරණ තියනවද? ජරා මරණ තියාගෙන තුනේ අසුබේ වඩන්නවත් මෛත්‍රී භාවනා වඩන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ. අපේ හිතට මැවෙන සියලුම රූප මැවෙන රූපය ගැන අපට නුවණින් බලන්න පුළුවන් වුණොත් මේ තමා සිහි කරන්නේ මනෝවිඤ්ඤාණය කියලා දැක්කොත් අපි ස්පර්ශ නිරෝධයට සලායතන නිරෝධයට යනවා කියන්නේ. මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව තියෙන එක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්න ඒ ශ්‍රද්ධාවත් එක්කම ඊළඟට මේ ගමන යන්නට කායික වාචික සංවරය ඇති කරගන්නවා. ඒකට කියනවා සීලය කියලා. මේ අවබෝධය ලබාගත්තට පස්සේ කොයි තරම්නම් තමන් සිල්වත් වෙනවද? තමන්ගේ වචනේ, තමන්ගේ කය උපරිම සංවර කරගන්න. සරල උදාහරණයක් ගන්න බලන්න. ඔබ ෆ්ලයිට් එකේ යනකොට ගොලන කොච්චර සිල්වන්තද කියලා. කෑම දෙන වෙලාවට විතරයි කන්නේ. දෙන වෙලාවට යහන්නේවත් නැහැ. වාඩි වෙන්නේ පොඩි ආසනයක. ප්‍රෙස් රූම් එක ඉතාම පොඩි එකක්. ඔබ කවදාක උද්ඝෝෂණය කරනවද? අනේ මේ සීට් එක පොඩි. කෑම තව වෙලාවක් මට ඕන. ප්‍රෙස් රූම් එක පොඩ්ඩක් ලොකු කරන්න කියනද ඔබ? හරියට අර බෙල්ට් එකේ තියලා බැන්ද වගේ අත් දෙකක් තියාගෙන ඉස්සරහම බලාගෙන පැත්තවත් හැරෙන්නේ නැහැ. සිල් ගත්ත වගේ 6 8 10 12 16 එක දිගට මේ යන්නේ. ඇයි යන්නේ? තමන්ට මේ ලොකු බලාපොරොත්තුව තමන්ගේ අම්මා තාත්තා බලන්න, රට බලන්න, සේවයට යන්න ලොකු මුදලක් වියදම් කළා. ටිකට් එකක් අරගෙන ලොකු බලාපොරොත්තුව තමන්ගේ තියාගෙන ඉඳිද්දී සම්පත් ප්‍රලාප කොහෙදනේ? ආයි හිස් වචන කියනේ බලාපොරොත්තුවක් නැහැ. මෙන්න අවබෝධය. අර වගේ ගමනාන්තයකට යන එකක් නෙවෙයි මේක. පිනොත්තුනේ මුළු මහත් ජරා මරණ සකල විද දුක් සමුදය නිදහස් වෙන මාර්ගයට බැසගත්තට පස්සේ ආරේ ශණිගේ මාර්ගයට බැසගත්තට පස්සේ පිනොත්තුනේ කතා කරන්න නෙවෙයි මේ අභ්‍යන්තරයේ මහා ලොකු වැඩ පිළිවෙලක් මේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකක් මෙහි යනවා. මෙහි යද්දී අනිත් කෙනා කෑවද බිව්වද රජතුමා කොහමද ජනාධිපති කොහමද මේ වහන්නේ වෙලාව කොහොමද නැහැ. මොහෝ හිස ගිනි ගත්තා වගේ කොයි වෙලේ මරණයට පත් වෙද දන්නේ නැහැ. අද මේ ඉන්න මොහොතේ හෙට නගම ඥාතියෙක් මිය ගියොතින් ඒ සියලු දුක් ටික තමන් විඳින්න මේ සූදානම් වෙලා ඉන්නේ. හෙට තමන්ගේ ළඟම ඥාතියා මිය ගිහපු පණිවිඩේ හෙට දවෙනට එන්න පුළුවන්. අන්න ඒ දුක් ටිකේ නිදහස් වෙන්න සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකි. හරියට හිසගිනි ගත්තෙක් වගේ සැතකින් පහර ලද්දෙකුසේ අප්‍රමාදීව ඔහුට කෙනෙක් අඩුපාඩු නෙවෙයි කෙනෙක්ගේ හොඳක්කත් කතා කරන තරම් වෙලාවක් නෑ. හොඳක්කත් අදාළ නෑ ඔහුට. මෙන්න මෙතෙන්ට තමයි සම්පා ප්‍රලාපයෙන් ගෙන් වෙනවා කියලා කියන්නේ. ඕ කතා කරනව නම් ධම්මීවා කතා අරියෝ වර්තුන් හිබව කතා කරනවා නම් දහම් කරුණක්මයි. නැත්තම් ਉਹ වැඩිපුරම කරන්නේ මොකද්ද? නිහඬ වෙන්නේ. මුළු ලෝකයක් මේ කතා කරන්නේ මොනවද? මේ නිරුද්ධ වෙච්ච ලෝකය නැති වෙලා ගිහු ලෝකය ඇතේ කියලා මවාගෙන අවිද්‍යාවෙන් ඒ අවිද්‍යාවෙන් ඉන්න කෙනාට එයා හොඳයි, එයා නරකයි, එයා කෑම කාපු හැටි හරි නැහැ, එයා හරි හොඳ කෙනෙක් මේව කතා කර කර අපි ඉන්නවා. ඇතැම් විට මිනිස්සෙක් විදිහට හදපු සතෙක් ඉන්නවා ගොවි භූමියක, ගොවිපලක. ඒ සතා ඒ කෙනා මිනිස්සෙක් කියලා අපි හිතලා අනේ එයා හොඳයි, එයා උසයි, එයා මිටි කියලා කතා කරනවා. මේ මිනිස්සෙද මේ? මිනිස්සෙක් විදිහට හදපු අර සත්තු බය කරන් හදපු කෙනෙක් පඹෙක් මේ. පඹේ අපි මිනිස්සෙක් කියලා පනවගෙන එයා ගැන අපි විවේචනය කරන වෙලාවේ තමයි මේ අපි අද කතා කරන බොහෝ කිස් වචන පිළිබඳ. මෙන්න මෙතනින් සංවර වෙනවා. සම්මා වාචාව සම්මා කම්මන්ත තමාගේ කයින් තාම නිවැරදි දේවල් කරන්නේ. සම්මා ආජීව තමා කරන හැම රැකියාවකින්ම හැම සතියක්ම ඉතාම ධාර්මික උපයන්නේ තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට කිසිදු බාධාවක් නැවෙන විදිහට. සම්මා වායාමින් නිතර උත්සාහය කරන අකුසලින් මිදෙන්න, කුසලලේ දෙන්න. සම්මා සතිය නිතරම සතිපට්ඨානය තුළ ඉන්නේ කාය වේදනා චිත්ත ධම්මකින ස්ථාන හතරේ සිට පිටවාගෙන ඉන්නවා. සම්මා සමාධිය හිත සමාධිමත් කරගන්න. අන්නේ ප්‍රතිපල විදියට සම්මා ඥාන සම්මා විමුක්ති ඔහු අත්පත් කරමින් ඉන්නේ. මෙන්න මේ ආරසනික මාර්ගය තමයි ඔහුගේ ස්පිරිචුවල් මැප් එක. ආයි හරියට අර පාරෙන් ඈතර ගිහපු කෝච්චි පෙට්ටිය ට්‍රේන් පීරි දෙක උඩ තිබ්බ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ කරුණ වට තුළ ස්ථාවරව තියලා උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාන්සා කියන මෙන්න මේ ගමන මගේ යන. මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව, මෙන්න මෙතෙන්ට සීලය, මෙන්න මෙතෙන්ට හිරියොත්තප්ප, මෙන්න මෙතෙන්ට ත්‍යාගය, ශ්‍රුතවන්ත භාවය ඇති කරගෙන මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. ඔහුගේ ඉහළම සතුර මොකද්ද? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හට ගන්නවා. හේතු නිරෝධේ නිරෝධේ දකිමින් ඔහු බාහිර ලෝකෙ නිදහස් වෙනවා. ඒ මොහොතේම අභ්‍යන්තර නාමයන් තිනොත් නිදහස් වෙමින් යත්ත නාමංච රූපංච අසේ සංගපරුජ්ජති කියන මට්ටමට එනවා. ඔහුගේ ජීවිතයේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සදා නොනිමෙන මණික් පහන් තුනක් වගේ දිවාරය දෙකේ තමාගේ ජීවිතයට ආලෝකය සපයනවා. එන්න එන්නම අභ්‍යන්තර සතුට වැඩි වෙනවා. තමන්ට පාළුවක් නැහැ. මුළු ලෝකයක් තමන්ට අහි වුණත් තමන්ට පිහිටලා ඉන්න දහමක් තියෙනවා. ධම්මදීපාදීක විදිහට ධම්මසරණා නා අනිසරණා කියන්නේ ඒක ඉතා ප්‍රබල කුසලයක්. මේ කුසලයේ නිසා තමයි ජීවිතේට එන තියෙන කරදර කම්පටලු ප්‍රයත්නකින් තමයි නිදහස් වෙන්න පුළුවන්. තමගේ සාර්ථකත්වය බලාගෙන ඉඳිදී දිනු වෙනවා. ඒ සාර්ථකත්වය උනත් නොඋනත් ඇතැම් විට අපි ඒක කර්ම ශක්තිය විදිහට අකුසල විපාකෙන්න පුළුවන්. ඒ මොනවාවත් තමගේ මනසින් ඔහු මේ දුක නිදහස් වෙනවා. පටාචාරාව එක දින මරණ හයකට මුහුණ දීපු කාන්තාවක්. අපේ ළඟම ඥාතින් 6 දෙනෙක් එක දවසේ මිය ගියොත් මොකක් වෙන්නේ? හිතා ගන්නවත් බෑනේ. ඒ මහා දුකේ නිදහස්නේ පින්නතුනි මේ ධහමට ඇවිල්ලා. එහෙනම් අද අපට තියෙන දුකේ නිදහස්න බැහැද මේ ධහමෙන්? අනිවාර්යෙන් පුළුවන් පින්නතුනි. අන්නේ තුල ශ්‍රද්ධාව ඇති කරගෙන සීලාදී ගුණ ධහම් සම්පූර්ණ කරමින් අපි ඉදිරියට යමු. මෙන්න මේ ධහම තමයි අපට සැබැලෙසම දුක නිදහසන කින ධහම. සැබෙන පින්නතුනි මිත්‍යා දෘෂ්ටි කියලා බැහැර කරන ධහම් තියෙන ලෝකෙක අපි සැබෑ ධහම කරාම යන්නට ඕන. එතකොට අපිට මිත්‍යා දෘෂ්ටි කියන ඉබේම අතහරින්මින් අපි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අපි ඉදිරියට ගමන් කරනවා. ඉනිසයිම කරන්ට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ඉදිරි දවසකදී අපට තවත් අවස්ථා ලැබුණොත් අපි තවත් සාකච්ඡා කරමු. දැනට උනත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හාමුදුරුවන්ගේ අවසර තියෙනවා නම් තව වෙලා ඕනනම් ඔය යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් යන්න, ඒක බාධාවක් නැහැ. පරක් වෙන කෙනෙක් ඉනං ගියාට ගැටලුවක් නැහැ. දැන් මොලිකට ගැහුවනේ ප්‍රසන්න තියෙන සාහන. හම්බුනේ දැන් අපි බණහලා සිල්වත් වෙන කෙනෙක් සමාජියත් එක්ක ගැටෙන්නේ නැතිව විතරම බණ මෙනෙහි කරමින් ධර්ම දේශනා මෙනෙහි කරමින් ඉන්නකොට එයා ආවේගශීලී නැ ගොඩක් තැන්පත් චරිතයක් නෝ හඳුරු. සමහර විට එයාගේ රැකියා ස්ථානයෙන් හරි සමාජයේ පොදු කටයුතු කරනකොට හරි අසාධාරණකම් වෙනවා කියලා පේනකොට එයාගේ අතිගුණ තැන්පත් කම නැති වෙන්න පුළුවන් සමහර. ඒතකොට මේ වගේ අවස්ථාවක හමුදුනේ මේ එයා ඒ වගේ කටයුතු වලින් අයිබු වෙන එකද හොඳ නැත්නම් අසාධාරණ එක ගැන කතා කරන එක වැරද්දක්ද? මේකයි ඇත්තටම දැන් ඔකට තමයි නිපක කියලා ගුණයක් තියෙනවා. කර්මික සූත්‍රයේ නිපක කියලා ලක්ෂණයක් තියෙනවා ස්ථානෝචිත ප්‍රඥාව කියන එක. අපි ඒ තැන් වලට ඉවසීමේ ත්‍යාංශ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපිට සාකච්ඡා කරලා කතා බහ කරලා විසඳන්න පුළුවන් ප්‍රමාණිකුත් තියෙනවා. ඊට පස්සේ එම් බැරි නම් නීත්‍යානුකූල විසඳන පැත්තකුත් තියෙනවා. ඒ මොහොතක් බැරි නම් අපට ස්ථාන මාරු කරගන්නත් වෙන පුළුවන්. හැබැයි අපි අන්තිමටම ගන්න ඕන තීරණය මුලින්ම ගන්න හොඳ නැහැ. අපිට කතා කරලා විසඳ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් උසාවි යන්න ඕනේ නැහැ. උසාවි ගිහිල්ලා හරි විසඳ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි රැකගෙන නැින් වෙන ඕනත් මොන. අන්න ඒකට තමයි දැන් දහමේ හැසිරෙනකොට තියෙන ලක්ෂණය තමයි අපට එන්න තියෙන කරදර වලින් සැලකිලි ප්‍රමාණයක් අඩු වෙනවා. මොකද අපි මෛත්‍රිය වඩනකොට අපේ ළඟ ගුණ දහම් දිනු වෙනකොට දානය පුරුදු කරනකොට අපේ ඉන්න සේවා ස්ථානේ උනත් බොහෝ දෙනෙක් අපිව හඳුන ගන්නවා කාලයක් යද්දී. අපි හොඳට සුන්දරව කතා කරනවා, යට ගිහිලා දෙයක් ගිහිලා දෙනවා, උපන් දිනයකට සුභපත කරනවා, තෑග්ගක් දෙනවා. මේ හුඟක් දේවල් වලින් අපට අපි අට අනිත් අය මිතුරු කරගන්න පුළුවන්. ඒක ධර්මය තුල නොහිටියක්. දැන් විත්‍යාදෘෂ්ටික උනත් මේ ගුණයට කැමති බොහෝ දෙනෙක්. විශේෂයෙන් පරිත්‍යාගයේ සිටියේ ඊළඟ තමන්ගේ තියෙන සිල්වන්තකම, තමන්ගේ කායික වාචික සංවරය නිසා තමයි බොහෝ දෙනෙක් අපි ගැන පහදින්. ඒ වගේම තමන්ගේ රාජකාරිය හරියට කරන එක, වේලාවට යන එක, ඒ තමන්ගේ කටයුතු ටික කලින් වෙලා ඇතුව කරන එක සහ අනිත් අයගේ අඩුපාඩුකම් එතෙන්දී කතා නොකිරීම අන්නේ හුඟා දේවල් වලින් අපිට ඉන්න තැන තියෙන ප්‍රශ්න හුඟා විසඳ ගන්න පුළුවන්. එහෙමත් බැරි නම් සමහර විට අපිට කතා කරන්න වෙනවා. දැන් මට දවස් කීපයක් මේ වගේ දේවල් සිද්ධ වුණා. ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි ඒකට හේතුව කියලාගේ මහන්න පුළුවන්. දැන් මට දැන් අපි ගත්තොත් Tamanta නෙමෙයි හමුදුනේ දැන් පොඩිවේ ගත්තොත් සමාජයට වැරදි දෙයක් වංචාවක් වගේ දෙයක් වෙනවා කියලා අපිට දැනෙනකොට අපි කතා කරන එක එතනදි වැරදිද? ඒ වගේ ඔව් එතෙන්දී උඹ කල්පනාකාරී වෙන්න ඕන. දැන් මේ වගේ රටකදී සමහර විට සමහර ආයතනවල නීතියට විරුද්ධ දේවල් කරන වෙන්න පුළුවන්. එතෙන්දී අපි උඹ කල්පනාකාරී වෙන්නට ඕන. අපි සමට කතා කරන්න ගියොත් ඒ තැන්වලදී ගැටලුව වැඩි වෙන්නත් පුළුවන්. ගැටලුව වෙන පැත්තකට යන්නත් පුළුවන්. ඒ නිසා අපි බලන්න ඕන එක තැනකට කරන ප්‍රතිචාරය නෙවෙයි තවත් තැනකට අපිට කරන්න වෙනවා. එතකොට සමහර දේවල් අපි සුළු සේවකෙක් වශයෙන් ඉන්නවා නම් ඉහළ මට්ටමෙන් වෙන අයිතුකම් අපට සමට පාලනය කරන්න බෑ. එතකොට අපිට කිසියම් කාලයක් එතන ඉන්න වෙනවා. අපි ස්ථාවර වෙනකන් ඉන්න වෙනවා. හැබැයි අපි කාලෙකදී අපිට එතනින් අයින් වෙන සිද්ධ වෙනවා. අපි අතට තවත් තැනක් හොයා ගන්නවා. හැබැයි මෙතන එක පාර දාලා යන හොඳ නැහැ. මෙතන රැකියාව කරද්දිම තමන් දක්ෂ වෙන්නට ඕන, තමන් සුසුකම් ටික වැඩි කරගෙන, තව ප්‍රොමෝෂන් එකක් විදියට හරි, තව වෙනත් තැනකට යන්න හරි, තමන් පරිසරය අතින්දි හදා ගන්නවා. ඒ වගේම තමා එතනින් ඉහළ මට්ටමේ තමන් සුහදව කතා කරන්න පුළුවන් නම්, කරුණ පැහැදිලි කරලා දෙන්න පුළුවන් මානසිකත්වය තියෙන කෙනෙක් නම්, ඒක තමන් තේරුම් ගන්න, තමන් බුද්ධිමත් වෙන ඕන ඒකට. එහෙම කෙනෙක් නම් අපි අපිට යෝජනා කරන්න පුළුවන්. අපි මේක වළක්වලා නියම මේකට මීට වඩා හොඳ අනිත් විදිහට කරන්න එක නේද කියලා අපිට යෝජනා විදිහට කරන්න පුළුවන්. අනක් විදිහට හෝ දෝෂාරෝපණයක් විදිහට නෙවෙයි යෝජනාවක් විදිහට අපිට කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් තමන්ගේ හදවතට එකඟව තමන්ට මේක සමාජීයයක් නෙවෙයි කියලා හිතනවා නම් තමන්ට කාලයක් ගිහලා එතනින් වෙන වෙන සිද්ධ වෙනවා. ඒක තමයි හොඳම දේ. හැබැයි තමන් මනසින් පීඩාවටපත් වෙමින් දිගට මෙතන හඳන එකේ තේරුමක් නැහැ. මොකද එහෙම වුණොත් තමන්ට මේ වටිනා දහම අහිමි වෙනවා. තමන් නිතරම හිත නරක කරගෙන ඉන්න වෙන්නේ කාලයක්. ඒක තමන්ගේ ඇතැම්ම කායික රෝගීතාවයන් අතුමත් බලපාන්න පුළුවන් එක. එනිසාම නොවෙන්න තමාගේ මානසික සෝතාවය සහ තමාගේ කායික නිරෝගී භාවය තමාගේ රැක ගන්නත් ඕන. ඒ වගේම අපට මෛත්‍රියෙන් මෛත්‍රිය වඩනකොට එයාගේ සිත් වෙනස් වෙන්න, එයා දැහැම වෙන්න කියලා අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අපේ ස්පිරිචුවල් එනර්ජි එකයි වලන්ට සැලකිලි ප්‍රාණික බලපාන. මේ තාත් ප්‍රශ්න තියනවාද? හොඳුනේ මේ මාර්ගඵල හරි නිවන හරි අවබෝධ කරගන්න ධර්මයේ පිළිබඳව සම්පූර්ණම දැනුම අවශ්‍යද? ඒ කියන්නේ ධර්මය කියලා පැමිණෙන්න ඕනේද ඒ වගේ දෙයක් ලබා? එහෙම කියලා නැහැ. නමුත් යම්සි ප්‍රමාණ විශේෂයෙන් හේතුඵල ධර්ම පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකය. මෙන්න මේ තුන සම්බන්ධ වෙච්ච දේශනාවම අහන්න ඕනේ අපි. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ දුක හටගන්නේ කොහොමද, දුකෙන් නිදහස් වෙන කොහොමද කියලා පණිවිඩයම අහනවා. සාමාන්‍ය පින්කම් කරාට විතරක් අපිට මේ මට්ටමට එන්න බෑ. සාමාන්‍ය දානය, සීලය, භාවනා, මෛත්‍රී භාවනා කරලා අපිට සුගතියට යන්න පුළුවන්. ඒ සුගතියට යන එක විතරක් නෙවෙයි මේ ධර්ම කියලා කියන්නේ, සම්පූර්ණයෙන්ම සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවත් වෙන කාලෙම දුකෙන් නිදහස් වෙන මාර්ගයයි ධර්ම තුල දේශනා කළේ. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙවෙයි මේක. අන්නේක තීරණය වන්නේ විශේෂයෙන්ම එකාතකින් මේ ධර්මයට පරිසම්පාදයේ සම්බන්ධ වෙන්නට ඕන. ඒ කියන්නේ හේතු ඇති කල්ලේ මේ ස්කන්ධ පංචකය හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන සම්බන්ධය දකින්නට ඕන. ඒක දකින්නට සම්බන්ධ වෙන්නේ චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යයයි පරිසම්පාදයයි ඒත් එක්කම අනිත් පැත්තෙන් පංචස්කන්ධය සඳහන් වෙනවා. මෙන්න මේ අවබෝධය ලැබෙනවත් එක්කම අනිත් පැත්තෙන් සීල සමාධි ප්‍රඥා වැඩෙන්නත් ඕන. නැත්නම් අරසිංහ මාර්ගයේ අංග ටික අපි පිළිපදින්නත් ඕන. එතකොට එකාතකින් දුක්ඛ සත්‍ය නම් වූ ස්පන්ද පංචකය පිළිසින් දැනගන්නට ඕන. සමුදය සත්‍ය වෙච්ච අවිද්‍යාව සහ භව තණ්හාව දුරු කරන්නට ඕන. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට ඕන. ආර්ය සංගීව මාර්ගය නැමැති මාර්ගය වඩන්නටත් ඕන. මේ හතරම සම්පූර්ණ වෙන විදිහටම වැඩ යනවා. එයින් එකක්වත් අඩුවෙන් මොකොත් වෙන්නේ නැහැ. එතකොට හාමුදුරුවනේ විශාකාව අවුරුදු 7 සෝවාන් වුණා කියනකොට එතකොට පෙර කරපු පෙර වඩපු කුසල් එකම දේ තත්ත්වයට පස්සේ පෙර වඩපු කුසල් අතරින් විශේෂයෙන්ම සද්ධා, මිරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තියෙනවනේ. spiritual faculties කියලා අපි කියන්නේ. එතකොට එතෙන්දී විශේෂයෙන්ම ප්‍රඥාව සසරේදී දිනු කරන් ආපු අය. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න ආපු අය. ඒ නිසා තමයි මුල් පණිවිඩය කියනකොට මේක තේරුණේ. දැන් විසාකාව සෝවාන් වුණා. බාහ්‍ය දාර්ශීරිය දෙට්ටේ දෙට්ට මතන් කියනකොට රහත් භාවයටමපත් වුණා. පොකුසාතිට අනාගතය ගැන සලායතන ගැන කියනකොට ඌ අනාගාමි වුණා. හත්තිගාම උග්ග කියලා කෙනෙක් හිටියා. උග්ග ගෘහපති ඔහු විවාහල හිටියගෙන ඔහුට මේ දාම ආපු අස්ථාරිය ඔහු අනාගාමි මට්ටම කරම් ගියා. ගිහගෙන. ඒක තීරණය වන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් ඒ ශ්‍රාවකයා සසරේදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරන් ආපු ප්‍රමාණය. අනිත් එක ඒ අහන ධර්ම මැසේජ් එක. අදාළම දේ ඇහෙන්නත් ඕන. දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංසය තමයි උන්වහන්සේ අපේ මනස හොඳට විනිවිද දැකලා අපට අදාළම දේ දේශනා කරනවා. අන්නේ දෙයටම හිත යොමු කරලා තැමිට එක වාක්‍යයකින්, එක ගාථාවකින්, එක සූත්‍රයකින්ම මඟපල් ලබනවා. නමුත් අද කාලේ අපට එහෙම නැහැ. අන්නේ නිසා තමයි අපට වැඩිපුර ධර්ම දේශනා ප්‍රමාණයක් අහන්න සිද්ධ වෙන්නේ. අපට අදාළකම සිලෙක් වෙනකම් අහන්න වෙනවා. හැබැයි ඒක අවසන් කරනකන් නෙවෙයි, අපි දන්න මොහොතේ ඉඳන්ම වැඩේ ආරම්භ කරන්න ඕන. අද තමන් දන්නේ පංචශීලය නම් පංචශීලයෙන් පටන් ගන්න ඕන. අද තමන් දන්නේ මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී භාවනාවෙන් හිත සමාධිමත් කරගන්නට ඕන. තමන් බුදු ගුණ නම් වඩන්නේ ටිකෙන් ටික සමතේ වඩන කාලේ වැඩි කරගන්නට ඕන. සමතේ වඩන මොකද වෙන්නේ? නීවරණ අඩු වෙනවා. නීවරණ අඩු වෙන්න අර ගැඹුරු දහම ඇහෙනකොටම හොඳට තේරෙන ගන්න තමන්ට. අද අපට ධර්මදේශනාවක් නොතේරෙන්න ප්‍රධානතම හේතුවක් තමයි අපේ තියෙන නීවරණ වැඩිකම. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී කෙසේ වෙතත් බණ අහද්දිම නිඳ යනවා අපට. ඉතින් මොනවත් අනිත්‍ය වෙන්නේ නැන්නේ. තියෙන විදිහට ගිහිල්ලා. දැන් මෙතන නම් පිනතුන් කවුරුත් එහෙමුනේ නැහැ. නමුත් සමහර තැන්වලදී එහෙම වෙනවා. ඉතින් මේ වගේ නීවරණ බහුල නම් අනිත් ඒවා ගැන ආයෙ අහන දෙයක් නැහැ. කොච්චර වටිනා මැසේජ් එකක් ගියත් අහන එක නනිදී නම් මොකද වෙන්නේ? ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ප්‍රධානතම දේ තමයි හොඳ අවදියෙන් මේ දහම අහන ස්වභාවය. මේ නීවරණ අඩු වෙන්න ඕනේ. මේ අඩු වෙන්න තමයි නිවැරදි දහමක් කරා හිත යොමු වෙන්නේ සහ ඒ දහම ගැන විශ්වාසය ඇති වෙලා සමන්ගේ ඉන මොටිවේෂන් එකක් එනවා. මේක තමයි මගේ ජීවිතේ වටිනාම දේ. මම මේකට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා හැදෙනවා. හැබැයි Taman ඒකේ පැත්තෙන් යනවත් එක්කම අනිත් පැත්තෙන් Tamanගේ සත්පුරුෂ ගුණ දහම්ටක දිනු වෙන්නට ඕන. අම්මට තාත්තට සැලකෙන එක, දරුවන් හොඳට බලාගන්න එක, Tamanගේ වරි පණන් ආදිය ගෙවන එක, Tamanගේ රැකියාව හොඳට අවංකව කරන එක, ස්වාමි බහරියවන්ට සැලකෙන එක, ගෙදර කෑම බීමට කුවෙන එක, පිරිසුදු කරන එක, මේ හැමදේමත් එකයි මේ ගමන යන්නේ. Taman වෙනදට වඩා ගෙදරට ප්‍රිය කෙනෙක්, ගෙදර වැඩ බල කරන කෙනෙක්, ගෙදර සුද්ධ පවිත්‍ර කරන කෙනෙක් වඩ පත් වෙනට ඕන මේ ධහමට ආවට පස්සේ. ඒ වෙනම වෙන අඩු වෙනවා නම් ධර්මඥානෙ ලැබුවට අපි ධහමෙන් ඈත්තර තියෙන පිනතුනි. ඒ නිසා මේ ධහම අහනකොටම විශේෂයෙන් සම්මා දිට්ඨියත් එක්කම ඊළඟට එන කාරණේ තමයි සම්මා සංකප්පය. අන්නේ සම්මා සංකප්පයේදී මෛත්‍රිය පිනතුනි දිනු වෙනට ඕන. ඇස් දෙක පියාගෙන මෛත්‍රිය වඩන එක විතරක් නෙවෙයි මෙත්තා සාගත කාය කර්මය, මෙත්තා සාගත වාචික කර්මයක් තියෙනට ඕන. කායික යමක් කරනකොටත් මෛත්‍රියමයි කරන්නේ. වචනයක් කතා කරනකොටත් ඒක මෛත්‍රියමයි කරන්නේ. කරණීයක සූත්‍රයේ දැක්වෙන්නේ එකයි මේ ශාන්ත පදයන් කරා යන කැමතිනම් ඔහුට මෛත්‍රිය වඩන්න වෙනවා. කෙනෙක් දකිනකොට තමන්ගේම දරුවා කෙරෙහි දකින ආකල්පයෙන් බලන මට්ටමට මෙහෙත දින වෙනට ඕන මෙතෙන්ට එනකොට. හෙදරක් නෙවෙයි කර්ණිමිත සූත්‍රයේ දින ගුණාංග ටික ඉහළම මට්ටමෙන් තමන්ගේ ජීවිතේ පිළිඩනට ඕන. ඒවා කටපාඩම් කරලා පුහුණු කරන ඒවා නෙවෙයි පින්නතුනි කර්ණිමිත සූත්‍රයේ ගුණාංග. මේ දර්ශනය මේ ශ්‍රද්ධාව ලැබුණට පස්සේ සක්කෝ, උජෝච, සූජෝච, මොදෝ, අනතිමානි, සන්තුස්ස, සුබර මේ ගුණාංග ටික තමන්ට පිළිඩනවා. මේ ආධ්‍යාත්මික ගමන යනකොට සම්පූර්ණයම තමන්ගේ දියුමක වෙනස් වෙනවා. ඇයි මේ ඉහළ ලෝකෝත්තර බලාපොරොත්තුවක් මේ නිවෙන සැනසෙන දහම්කට බැස්ස ගමන්ම තමන්ගේ මේ සංවරය හටගන්නවා. තමන් ඉතාම සංවේදී, නිවැරදි, සතුටින් කාලය ගත කරන කෙනෙක් බවටපත් වෙනවා. තමන් මේ දහම්මග යනවද කියලා තමන්ටම තමන් ගැන රිෆ්ලෙක්ෂන් එකක් කරන්න පුළුවන් කර්මිත සූත්‍රය. ඒ ගුණාංග ටික තමන්ගේ කොච්චර ජීවිතේ වැඩෙනවද කියලා. හොඳයි පින්නතනේ අපි හුඟ වෙලාවක් සාකච්ඡා කළා. ඉතින් මේ කරුණු නැවත නැවතත් අහලා තමන්ගේ දැනුම දිනු කරගන්න, මීටත් වඩා ගැඹුරින් පැහැදිලි කරන ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න, නාම රූප ස්කන්ධ සලායතන ආදී කරුණු පැහැදිලි කරන දේශන අහලා තව තවත් තමගේ දැනුම දියුණු කරගන්න උත්සාහ කරන්න. ධර්මඥානෙ ලැබිච්ච පමණට තමන්ට මේ ගමන යන පහසුයි. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවම ධර්ම පුහුණුවක් වෙනවා. ඒ නිසා හිතන්න එපා බණ ඉගෙන ගන්න එක පොත්පත් කියන එක වෙනම එකක්, ප්‍රැක්ටිස් කරන එක වෙනම එකක් කියලා හිතන්න එපා. බණ අහන එකම පොත්පත් කියවන අවස්ථාවම ප්‍රැක්ටිස් එක කියලා හිතන්න. එතකොට ගැටලුවක් නෑ තමන්ට. ඒ වගේම තමා දැනට ගන්න දේෙන් හැකි තාක් ඉක්මනින් වැඩේ පටන් ගන්න ඕන. ඔක්කොම ඉගෙනගෙන ඉවරලා ප්‍රැක්ටිස් කරන්න ගියොත් කවදාවත් කෙරෙන්නේ නෑ. ඒ නිසා තමන් දන්න දේ, අද දන්න දේ අද උපරිමයෙන් කරන්න ඕන. හෙට දවසේ අපි ජීවත් වෙද කියනත් නෑ. අද තියෙන නිරෝගීකම හෙට තියෙද දන්නේ නැත්නේ. අද තියෙන රැකියාව හෙට වෙදි නැති වෙනත් පුළුවන්. අද තියෙන බඩමුල තවුරුද්දක් ඇද්දී බඩමුල දෙගුණකින් වැඩි වෙනවා. අද පැය 8ක් වැඩ කරනවා නම් ලබන උපදෙවිදී පැය 12ක් වැඩ කරන්න වෙනවා. ඒ නිසා අද දවස තමයි ජීවිතයේ හොඳම දවස කියලා අද කරන්න පුළුවන් උපරිම පුහුණු අද දවස ඉන්න. අන්නේත් එක ප්‍රතිඵල දකිනකොට ධර්මයේ සම්දිත්තික බව, අකාලික බව දැනෙනකොට තමන්ටම සතුට ලැබෙනවා, තමන්ටම ඉන මොටිවේෂන් එකක් එනවා. තව මේක තව තවත් ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. පුහුණු කරන්න ඕන කියලා. හොඳයි මගේ යන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. මේ රැස් කරගත් උතුම් කුසලය බලයෙන් අප නමින් මියගිය කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ සියලු ඥාති හොඳ මේ පින දෙක සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයකින් මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල දෙවිනුත් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනයත් ලෝක ඇතරක දෙත්වා. විශේෂයෙන් මේ කුඩා දියණියට දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය සැලසේවා. ඉතින් මේ දරුවා හුඟක් වෙලා මනහගෙන හිටිය නේද? තේරුම් නැති වුණා සමහරලාට. අවධානයෙන් හිටිය තේරෙනත් ඇති නේද? දරුවට විස්තර කළ දෙන්න පස්සේ කියපු දේවල්. ඉතින් මේ දරුවට ලොකෝ ආශිර්වාදයක් බ්ලෙස්සින් එකක් අපි විශේෂයෙන් ස්පෙෂලි වී බ්ලෙස් යෝකේ. By the power of spirituality, may all your spiritual and educational goals meet its success. Okay? You are listening to Dharma very well. We don't know whether you understood it. However, we bless you by the power of spirituality that we accrue through all these activities. May all your educational goals meet its success. Sadhu, sadhu, sadhu. And then, may Siru Kusalala Palengo Bapa Hamadhinagi Hama Siru Adhyatmaka Vatuman Sapalavi. උතුම් ධර්මාවබෝධින සරසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිසෝකං හොන්තු සම්බේති පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන්තෙලෙන සත් බියනැති වෙත්වාන් සොවින්තැවෙන සත් සොමනස් වෙත්වාන් නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නිත සැන සිල්ල බුදු හිමි රුව දැකීමය ගත සැන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමිගත් මග ගැනීමය හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.